නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ආරබත නිකමත යුඤ්ජත බුද්ධ සාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරං ව කුඤ්ජරෝ යෝයි මස්මින් ධම්ම විනයේ අප්පමස්සෝ විහෙස්සති පහාය ජාති සංසාරං දුක්ඛං සංකරෙස්සති. ගෞරවනීය ස්වාමීන් වහන්සේ වෙනවා කරයි. අදත් අපි පිරිත් පරිදි සිද්ධ කරන ධර්ම සාකච්ඡාවයි අදත් මේ සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද අප මාත්‍රකවසින් තෝරාගත්තේ සම්මා දිට්ඨිය ගැන. ඒ සම්මා දිට්ඨිය කොටස් දෙකක් තමයි අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට බුදුදහමේ හැටියට සම්මා දිට්ඨි සහ මිච්ඡා දිට්ඨි කියලා කාරණා දෙකක් තියෙනවා. මේ දෙකම පිළිබඳව අපි දැනුවත්ව ඉන්නට ඕන. එක පැත්තකින් සම්මා දිට්ඨි කියලා තියෙනවා. අනිත් පැත්තෙන් මිච්ඡා දිට්ඨි කියලා කියනවා. සම්මා දිට්ඨි සහ මිච්ඡා දිට්ඨි කියලා. එතකොට සම්මා දිට්ඨියට මොකද හේතු වෙන්නේ? සම්මා දිට්ඨියට මොකද හේතු වෙන්නේ? සම්මා දිට්ඨිය හේතු වන්නේ කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණයත් යෝනිසෝ මනසිකාරයයි. එක පැත්තකින් කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණේ ලැබෙන්න ඕන. ඒත් එක්කම යෝනිසෝ මනසිකාරේ ඒ අහන දහම අනුව නුවණින් මෙනෙහි කරන්න ඕන. සම්මා දිට්ඨිය ලැබෙන එකකින්. එතකොට මිච්ඡා දිට්ඨිය කියලා ගත්තොත් මිච්ඡා දිට්ඨියට මොනවද හේතු? ඒ තමයි අසත් ධර්ම ශ්‍රවණය. අයහපත් දේවල් ඇසීම. අයහපත් මිතුරන්ගේ මඟ පෙන්වීමෙන් අහන දෙයින් අසත් ධර්ම ශ්‍රවණයත් ඒ අහන දෙය අනුවණින් මෙනෙහි කිරීම. නැත්තම් අයෝනිසෝ මනසිකාරය. අසත් ධර්ම ශ්‍රවණය තුළින් විතරක් මිච්ඡා දිට්ඨිය ඇති වෙන්නේ නැහැ. ඒක අනුවණින් මෙනෙහි කරොත් තමයි මිච්ඡා දිට්ඨිය ඇති වෙන්නේ. මෙන්න මේ කරුණ දෙක අපි මුලින්ම දැනගන්නට ඕන. එතකොට සම්මා දිට්ඨිය මේ විදිහට ලබන සම්මා දිට්ඨියත් නැවත ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. දැන් සම්මා දිට්ඨිය ගත්තොතින් දැන් පුද්ගලෝ 100 දෙනෙක් හිටියොතින් ඒ 100 දෙනාගේ එක එක මට්ටම්වල තමයි සම්මා දිට්ඨිය තියෙන්නේ. ධර්මය අහපු ප්‍රමාණයට අහලා ඒව නෝනින් මෙනෙහි කළා සීල සමාධි ප්‍රඥා වශයෙන් වඩපු ප්‍රමාණයට තමයි සම්මා දිට්ඨිය දිනු වෙලා තියෙන්නේ. හැබැයි එහෙම වුණත් ඒ ඔක්කොම ටික ප්‍රභේද දෙකකට අපිට දක්වන්න පුළුවන්. ඒ මොනවද? ඒ තමයි එකක් අද අපි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන ලෞකික සම්මා දිට්ඨිය. ලෞකික නැත්නම් ලෝකීය කියලා කියන්න පුළුවන්. පෙළබසින් කියනවා නම් පාලි භාෂාවෙන් ලෝකීය. සංස්කෘතෙන් කියනවා නම් ලෞකික. නැත්නම් සිංහලෙන් කියනවා නම් ලොවට අයිති කියන එක. ලොව තුළ ඉඳලා කරන එක. ලෞකික සම්මා දිට්ඨිය අනිත් එක ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ඊළඟට මිච්ඡා දිට්ඨිය ගත්තත් මිච්ඡා දිට්ඨියක එක ප්‍රභේද තියෙනවා. 62ක් දක්වාම යන්නේ මිච්ඡා දිට්ඨියමයි. සාසක උච්ඡේද කියලා දෙකකට බෙදන්න පුළුවන්. එහෙම එහෙම ගිහිල්ලා ගිහලා අන්තිමට 62ක් දක්වාම මිච්ඡා දිට්ඨියත් බෙදන්න පුළුවන්. හැබැයි ඒ සියලුම මිච්ඡා දිට්ඨි ප්‍රධාන වශයෙන් නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ මොනවද? එකක් තමයි නියත මිත්‍යා දෘෂ්ටිය. ඒ කියන්නේ අම්මට උදව් කළ පිනක් නැහැ, තාත්තට උදව් කළ පිනක් නැහැ ආදී වශයෙන් මෙතනද? සද්ධර්ම ශ්‍රවණය. කල්යාණ මිත්‍රාශ්‍රය. කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරනකොට ඒක යෝනිසෝ මනසකාරයෙන් මෙනෙහි කරනකොට සම්මා දිට්ඨිය ඇති වෙනවා. ඒ වගේ මසත්පුර ශාස්ත්‍රයෙන් අසත් ධර්ම ශ්‍රවණය ලැබිලා ඒක අනුවණින් මෙනෙහි කිරීමෙන් මිච්ඡාදිට්ඨිය ඇති වෙනවා. ඒකට අපි කියුවේ සම්මාදිට්ඨිය කොටස් දෙකකට බෙදෙනවා. ලෞකික සම්මාදිට්ඨිය, ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා. ඊළඟට මිච්ඡාදිට්ඨිය නැවත කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි නියත මිච්ඡාදිට්ඨිය. නත්ති දෙන්නම්, නත්ති ඉට්ටම්, නත්ති සුකට දුක්කට අනංකාමානම් පලං විපාකෝ. නත්ති ආයං ලෝකෝ, නත්ති පරෝ ලෝකෝ, නත්ති මාතා, නත්ති පිතා, නත්ති සත්තා උපපාතිකා, නත්ති සමන බ්‍රාහ්මනා සමග්ගතා සම්මා පටිපන්න ආදී වශයෙන් සඳහන් කරලා තියෙනවා. දුන් දෙහි විපාක නැත, යාගෙහි විපාක නැත, හෝමෙහි විපාක නැත. මේ ආදී වශයෙන් කරුණු 10ක දැඩිසේ එල්බගින් සිටීම. ඒක තමයි නියත මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. ඒතොර මෙන්න මේ නියත මිත්‍යා දෘෂ්ටියේ නියත මිත්‍යා දෘෂ්ටිය කෙනෙක් හිටියොත් තමයි අනිවාර්යයෙන්ම අපාගත වෙන්නේ. නැතුව නීත්‍ය දෘෂ්ටි හිටිය කියලා අපාගත වෙනවා කියලා ස්ථිරවම කියන්න බෑ. එතකොට අර 10ම දැඩිසේ ප්‍රතික්ෂේප කරන කෙනා, ඒ කියන්නේ දානේ විපාක නැහැ, සීලේ විපාක නැහැ, ආමතාතර සලකන්නේ කියානිසංස නැහැ, යහපත් මගට පිළිපන ශ්‍රමණ බ්‍රාහ්මණයන් ලෝකේ නැහැ, ඕපපාතික සත්‍යයන් නැහැ, මෙලවක් නැහැ, පරලොවක් නැහැ, මේව ඔක්කොම දැඩිවම ප්‍රතික්ෂේප කරනවා නම් ඒකට කියනවා නියත මිත්‍යා දෘෂ්ටිය කියලා. අන්නේ නියත මිත්‍යා දෘෂ්ටියේ කෙනෙක් පිහිටල හිටියොතින් එයා මෙලොවින් චුත වෙනවත් එක්කම නිරය යනවා කියලා සඳහන් කරනවා. ඒතර නිරයට හේතු වෙන නිරය අනිවාර්යයෙන්ම අපාගත වීමට හේතු වෙන කරුණු හයක් ධර්මයේ විස්තර කරනවා. මොනවද ඒ? ඕ ආනන්දර කර්ම පහයි නියත මිත්‍යා දෘෂ්ටියයි. මේ හැම මොකද ප්‍රබලම? ඕ ඇයි ඒකට හේතුව? අර ආනන්තර කර්ම කරපු අය කල්පයක් නිරේ දුක් විඳලා ඒක ඉවරෙච්ච ගමන් එන්න පුළුවන්. හැබැයි මේ නියත මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනා ඒ මිත්‍යා දෘෂ්ටි අත්හරින කම්ම නිරේ කියලා සඳහන් වෙනවා. ඒකයි ප්‍රබලම. බලවත් ඒක. ඈ? එහෙදි කියන කාලයක් දුක් විඳලා විඳලා අත්හරිනවා සමහර අය. වෙනිලා මෙහෙම වෙනවා. එතකොට දැන් නිරේ යන්නේකේ තියෙන එක වාසියක් තියෙනවා හැබැයි. මොකද ඒ වාසිය එහෙ ගියාට පස්සේ එහෙදී අකුසල කරගන්න අඩුවේ බොහෝ විට. ඒ වගේම තමන් කරපු අකුසල පේන අයට දැන් තිරිසන් ලෝකේ හෝ මනුෂ්‍ය ලෝකේදී ඒක පේන්නේ නැහැ. දැන් සමහර ප්‍රේතයන්ට භූතයන් වුණා සමහරට පේනවා. තමන් කරපු දේ පේනවා. කොමන කර්මෙන්ද එතෙන්ට ආවේ කියන එක. නිරේ සත්වන්ට විශේෂයෙන් පේනවා. අනිත් දේ තමයි එතෙන්දී අකුසල කරගන්න ගැති අඩුයි. දැන් සතාසියෝ පහවල තිරිසන් සතුන් වුණෝතින් ඒ තමන්ගේ ජීවිතය ගත කරද්දී තවත් අකුසල හුඟක් කරනවා. ඇතැමිට නිරේ ගියටත් වඩා කෙනෙක් කාලයක් ඉනවා තිරිසන් ලෝකේ ගියාම. නිරේතරන් දුක් නොවින්දට කාලය වැඩි. මොකද තමන් ඒ ජීවත් වෙනම දැන් කොටියෙක් සිංහෙක් වගේ වුණොත් ඒක ජීවිතේ පවත්වා ගන්නම නැවත අපසල කරන්න වෙනවා. ඒ නිසා හුඟක් කාලය එතනම රැඳෙන්න වෙනවා. නිරය කියන එක යන දුක වැඩි. දුක වැඩි වුණාට නැවත ඒමේ ප්‍රවණතාවය වැඩි උඩට එන්න පුළුවන්. එතකොට නියත මිත්‍යාස්ති ගත්තු කෙනෙක් තමයි අනිවාර්යයෙන්ම නිරේ යන්නේ, අපාගත වෙන්නේ. නැති කෙනෙක් එහෙම වෙනවා කියලා කියන්නේ නැහැ. නැති කෙනා ඇතැම් විට අම්මට තාත්තට සලකන්න පුළුවන් එයා. අර 10ම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එයා දන් දෙන කෙනෙක්. එයා පරලොවක් පිළිගන්නේ නැහැ සමහර අය. දැන් බටහිරව යුරෝපයේ බොහෝ දෙනා පරලොවක් පිළිගන්නේ නැහැ. නමුත් ඒ අය හුඟක් අනිත්‍යයට සලකනවා, ළමයන්ට සලකනවා, වැඩිහිටියන්ට උපස්ථාන කරනවා, අනිත්‍යයට අලුත් නිස්පාදන හොයාගන්නවා, බෙහෙත් වර්ග හොයාගන්නවා. විවිධ රෝග වලට ප්‍රතිකාර හොයාගෙන ලක්ෂ ගණන් සුවපත් කරනවා. නමුත් පරලොවක් පිළිගන්නේ නැහැ කට්ටිය. ඒගොල්ලන් හොඳ කුසල් දාම් කරන කුසලයේ ගැන විශ්වාසයෙන් නෙවෙයි කරන්නේ. ඒක මානව දයාවෙන් සත්භාවයෙන් කරනවා ඒක. ඒකෙන් එයාට පිනක් සිද්ධ වෙනවා. පිනක් කියලා නොදැන කළත් ඒ හොඳ දෙයින් පින සිද්ධ වෙනවා. ඒක නැති වෙන්නේ නැහැ. ඒ නිසා ඒ අම්මට සාතර සලකලා මරණයෙන් පස්සේ සුගතිගාමී වෙනවා ඒ කට්ටිය. හැබැයි අර 10ම ප්‍රතික්ෂේප කරන්නේ ඒ කට්ටිය ඒක. අඩු ගානේ අම්මට තාත්තට සලකන එකේ හරි ප්‍රතිඵලයක් ලැබෙනවා කියලා පිළිගන්නේ කට්ටිය. අනිත් දේ තමයි මිත්‍යා දෘෂ්ටි කියන එක, සාමාන්‍ය මිත්‍යා දෘෂ්ටි කියන එක. එතකොට මේ විදිහට එතකොට අපිට අපි බොහෝ විට අහලා තියෙන චුල්ලකාම විභංග සූත්‍රය. නමුත් චුල්ලකාම විභංග සූත්‍රේ ළඟම තියෙන මහාකාම විභංග කියලා සූත්‍රයක්. අන්න ඒකත් අපි කියවන්න ඕනේ ඒක. ඒකේ කියනවා බුද්ධණන් හතර දෙනෙක් ගැන. කවුද හතර දෙනා? ඒ තමයි අකුසල් කරලා දුගති ගාමි වෙන කෙනෙක් ඉන්නවා. අකුසල් කරලා සුගති ගාමි වෙන කෙනෙකුත් ඉන්නවා. කුසල් කරලා සුගතිගාමි වෙන කෙනෙකුත් ඉන්නවා, කුසල් කරලා දුගතිගාමි වෙන කෙනෙකුත් ඉන්නවා. මොනවද කාරණා ටික? අකුසල් කරලා දුගතිගාමි වෙන කෙනෙකුත් ඉන්නවා, අකුසල් කරලා සුගතිගාමි වෙන කෙනෙකුත් ඉන්නවා, කුසල් කරලා සුගතිගාමි වෙන කෙනෙකුත් ඉන්නවා, කුසල් කරලා දුගතිගාමි වෙන කෙනෙකුත් ඉන්නවා. දැන් සාමාන්‍යයෙන් අපි අහන්නේ කුසල් කරොත්ින් සුගතිගාමි වෙනවා, අකුසල කරොත්ින් දුගතිගාමි වෙනවා කියලානේ. එතන හේතුව තමයි ඇතැම් විට අර සාමාන්‍ය මිච්ඡාදිට්ඨි ඉඳලා හරි අකුසල කළා සමහර අය පස්සේ කාලේ යම් කිසි විදියක සමාධිත්වයකට එනවා, පින්දාම කරන ජීවිත අන්තිම කාලේ. ඒ අය අර අකුසල කළා තිබුණත් මුල් කාලේ පස්සේ කාලේ සමහර අය දන්නේ නැහැ අකුසල කරාද කියලා. බොහෝ විට කෙනෙක් ගැන අහනකොට දැන් අපේ යාළුවෙක් ගැන එහෙම අහුවත් ඉස්කෝලේ යන කාලේ ඈ අපිට ඇතැම් විට අවුරුදු 10කින්ම හම්බෙලා නැහැ. අපි ඇතැම් විට ඒ කාලේ දඟ කරපු කෙනෙක් නම් නරක වැඩ කරපු කෙනෙක් නම් කවුරු හරි හවත් අරයා කොහොමද කියලා අපි යාගේ ගැන හොඳ ඉතින් චරිත සාධකයක් නිකුත් කරනවා නේද? ඒ කාලේ හිටිය විදිහට. ඇතැම් විට අපිට අවුරුදු 10 ඉඳීම හම්බෙලා නැහැ. ඇතැම් විට දැන් යා මහා නෙල අපටත් වඩා හොඳට භාවනා කරන කෙනෙක් වෙන්න පුළුවන් මේ කාලේ. අනිත් පැත්තනත් ඒ විදිහම තමයි. අපිට අවුරුදු 10කට කලින් අපි ඉස්කෝලේද හම්බෙච්ච යාළුවෙක් හොඳට හිටිය යාළුවෙක් දැන් ඇතැම් විට නරක දේවල්ට නැඹුරු වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. අන්නේ වගේම තමයි අර මහකම් විභංග සූත්‍රය කියන කාරණේ. අකුසල කරලා දැන් සරකාණි වගේ අය. ඒ අය ජීවිත කාලෙම අකුසල කරලා හිටිය අය. නමුත් අන්තිම කාලේ ඒ අය තින්දහම් කළා සුගතිගාමී මොන විතරක් මේ මාර්ගඵලත් ලබන්න තරම් ලක්ෂණ අය. සමහර අය ජීවිත කාලෙම සත්ව ඝාතනය කරපු අය අන්තිම කාලේ ඔක්කොම නිවැරදි කරගෙන ඒ අය හොඳ පැත්තට ආවා. ඇතැමිට 100%ක්ම සම්මාදිටියට ආවේ නැහැ. නමුත් අර නියති මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා යම් කිසි විදියක හොඳ පැත්තකට නැඹුරුණේ කටින්. මිනිස් සිතක්, මිනිස් මනසක්, කයක් ලැබුපු එකේ තියෙන වාසිය තමයි ඕනම වෙලාවක අනිත් පැත්තට හැරෙන්න පුළුවන්. විශේෂයෙන් ආනන්තර කර්ම වලින් වැළකීලා හිටියොතින් අනිත් හුවා කරදී අපර ජීවිත කාලේ යටපත් කරගන්න හැකියාව තියෙනවා. අපට කර්ම චක්‍රය ඇතැමිට ධර්ම චක්‍රයෙන් ජය ගන්න පුළුවන්. එතකොට අනිත් දේ තමයි කුසල් කරලා සුගතිගාමි වෙන අය. ඒක අපි බොහෝ විට දන්නවා. නමුත් සමහර අය නෝ කුසල් වඩලා දුගතිගාමි වෙන අයත් ඉන්නවා. ඒ කියන්නේ මේ ඉහළම ලෝකෝත්තර තැනටම ගන්න බෑ. සාමාන්‍ය මට්ටමේ පින්දහම් කරපු අය නෝ සාමාන්‍ය සම්මාදිටියෙන්. නමුත් ඒ අය අන්තිම කාලය යැති වෙච්ච වැරදි වලින් දුගතිගාමි වෙන්න පුළුවන්. දැන් හොඳම උදාහරණේ දේවදත්ත හාමුදුරුවෝ. උන්වහන්සේ මුල් කාලේ හොඳට හිටියා. බුදුරජාණන් වහන්සේ දේවදත්ත හාමුදුරුවෝ ගැන වර්ණනා කළා. එහෙම කරපු කෙනා අන්තිමට පිරිහුණා. ආනන්දර කර්ම පවා කළා. ඒ නිසා පස්සේ කාලේ පිරිහෙන්න පුළුවන් කෙනෙක්. එතකොට මෙන්න මේ දෙක ගැන අපි සැලකිලිමත් වෙන්නට ඕනේ, මේ සම්මාදිට්ඨිය සහ මිච්ඡාදිට්ඨිය කියන දෙකේ. එතකොට දැක්ක ගමන්ම කෙනෙක් කියා මිච්ඡාදිට්ඨිය කියලා එකපාර අපි හිතන හොඳ නෑ කෙනෙක්. කෙනෙක්ගේ චර්යාවකින් එකපාර අපට බලා ගන්න බෑ. බොහෝ විට අපි ඇතැම්මිට කියනවා හවලා මිත්‍යා දෘෂ්ටික පුද්ගලයෙක් කියලා. ඇතැම්මිට අපි ධර්මයේ දන්නේ ඊටාම ටිකයි. ඒ දන්න ටිකෙන් අපි පුද්ගලව තීරණය කරනවා. ඒකත් හරි භයානක දෙයක්. ඒ නිසා ධර්මයේ පිළිබඳ විශේෂයෙන් අපි ත්‍රිපිටකයේ පිළිබඳව ප්‍රාමාණික දැනුමක් ඇතුව තමයි කෙනෙක් ගැන අපි කෙනෙක්ගේ දේශනයක් අහලා ඒ කෙනෙක් වැරදි කියලා අපි කියනවා නම් කියන්නට ඕනේ. එහෙම නැතුව කියන ගියොතින් අපි අමාරු වැටෙනවා අන්තිමට. එනිසා හුඟා කල්පනාකාරී වෙන්නට ඕන. එතකොට සම්මාදිට්ඨි සහ මිච්ඡාදිට්ඨි කියන කාරණා දෙකයි ඔය අපි කෙටියෙන් සාකච්ඡා කළේ. එතකොට බොහෝ විට අපට හිතෙන්නේ අපි බෞද්ධයන් අපි සම්මාදෘෂ්ටිකයි අනිත්‍ය ඔක්කොම මිච්ඡාදිට්ඨිය කියලා නේ. එතකොට අපි සම්මාදිට්ඨිය අපි මරණයෙන් පස්සේ සුගතිගාමී වෙනවා අනිවාර්යෙන්, අනිත්‍යයි මිත්‍යාදිට්ඨිය අනිත්‍යාගාමී ඉන්නේ, ඒවනම් ඔක්කොම අපාය යන්නේ කියලා නේ. එහෙම නේ හිතන්නේ අපි. නමුත් එහෙම වෙන්නේ නැහැ. අපි සම්මාදිට්ඨිය කියලා හිතාගෙන හිටියට ඇතැමිට අපි දුගතිගාමි වෙන්න පුළුවන්. ඇතැමිට අපි වෙනත් ආගමක කෙනෙක් මිච්ඡාදිට්ඨිය කියලා අපි හිතන් හිටියට යා සුගතිගාමි වෙන්නත් පුළුවන්. ඇයි ඒකට හේතුව යා හොඳ දහම් ඇතැමිට ලොකු අකුසලෙනේ යා ජීවිත කාලෙම වැළකීලා හිටිය කෙනෙක් වෙන්න පුළුවන්. දැන් බටහිරට ගියාම බටහිර රටවල්වල යුරෝපේ රටවල්වල වා හොඳ වැඩ කරන මිනිස්සු ඉන්නවා. ගුරුවරයෙක් ගත්තත් ඉතාම මානව දයාවෙන් ඉතාම අවංකව තමන්ගේ රැකියාව කරනවා. ඇතැමිට අපට අපේ රටේදීවත් ඒ වගේ හම්බෙන්නේ සමහර ගතිගුණ තියෙන ඇදහිලා දැක්කා. එතකොට ප්‍රශ්නේ මෙතෙන්දී අපි සැලකිලිමත් වෙන්න ඕන. එතකොට මිච්ඡාදිට්ඨිය සහ සම්මාදිට්ඨිය කියන කාරණා දෙක. එතකොට මෙතෙන්දී අපි අද විශේෂයෙන් සාකච්ඡා කරන්නේ මේ සම්මාදිට්ඨිය ගැන. එතකොට බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම කරුණක් දේශනා කරනවා මහා චත්තාරීසක කියන සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ මහා චත්තාරීසක සීලේ සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දක්වනවා සම්මාදිට්ඨියෙන් පහන් බික්කවේ දොයන් වදාමි. මහණෙනි මම සම්මාදිට්ඨිය දෙකක් වශයෙන් දේශනා කරනවා. අත්තිබික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්ඛා. එක සම්මාදිට්ඨියක් කියනවා ශාස්ත්‍රව ඕ පිනට බර වූ උපදි සම්පත් ලබා දෙන. උපදි සම්පත් කියන්නේ නිරෝගී භාවය හෝ නැත්නම් රූප සම්පත්තිය, කටහඬ මේ වගේ දේවල් ලබා දෙන ශාස්ත්‍ර වූ සම්මාදිටියක් තියෙනවා. පිනට බර වූ සාසවා පුඤ්ඤ භාග්‍ය පින කියන වචනෙම තියෙනවා ඒකේ. එතකොට අපට තර්ක කරන්න බෑ එතෙන්දී අය. හොඳට මේ කියන කරුණ දෙක අහගෙන ඉන්න. මොකද අපේ වර්තමාන මතයක් එක්ක අපි මේ යන්නේ, ඒකත් අපි निराකරණය කරගන්න වෙනවා. එතකොට අත්තිබික්කවේ සම්මාදිට්ඨේ සාස්වා පුඤ්ඤභාගියා උපදිවේපක්ඛා. එක සම්මාදිට්ඨියක් තියෙනවා ශාස්ත්‍රව වූ. ආස්ත්‍ර වලට හිතයි ඒක. පිනට බරයි. උපදි සම්පත් ලබා දෙන. ඒ කියන්නේ මේ ලෞකික සම්මාදිට්ඨිය ගැන. අත්තිබික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. තවත් සම්මාදිට්ඨියක් තියෙනවා. ආර්ය වූ අනාස්ත්‍ර වූ ලෝකුත්තරා ලෝකෝත්තර වූ මග්ගංගා ආරස්මංග මාර්ගයට අංගයක් වෙච්ච ඔන්න සම්මාදිට්ඨි දෙකේ එතන කෙලියම ලෝකුත්තර කියන පදයක් කියනවා. අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා ලෝකෙන් එතර වෙච්ච එක. ඒකට මෙන්න මේ දෙක තමයි ප්‍රධාන වශයෙන් සම්මාදිට්ඨි කියලා කියන්නේ. එතකොට මෙන්න මෙතෙන්දීම අපි निराකරණය කරගන්න ඕන කාරණයක් තියෙනවා. ඒ මොකද්ද? කුසලයේ සහ පින කියන්නේ එකක්ද දෙකක්ද කියන කාරණය. අපට බොහෝ විට අපේ සංවාදයට විවාදයට බහගෙන යන කාරණයක් මේක. එතකොට සම්මාදිට්ඨිය එකක්ද දෙකක්ද කියලා අහුවම මොකද්ද උත්තරේ? ඔව් සාමාන්‍යයෙන් සමහර අය කියන එකක් කියලා, සමහර අය දෙකක් කියලා කියනවා. නමුත් මේ උත්තර දෙකම සම්පූර්ණ නැහැ. මේ උත්තර දෙකෙන් මොන උත්තරේ කිව්වත් ඒක සම්පූර්ණ උත්තරයක් වෙන්නේ නැහැ. සම්පූර්ණ වැරදි කියනත් බෑ, සම්පූර්ණම නිවැරදි කියනත් බෑ. ඇයි ඒකට හේතුව? කුසල අකුසල මූල ගැන අභිධර්මයේ සඳහන් වෙනවා. එතකොට කුසල අකුසල මූල ගැන කියනකොට පුණ්‍ය මූල කියලා එකක් නැහැ. එතකොට මූලයන් කියලා කියනකොට කුසල මූල කියලා කියනකොට කුසල මූල හැටියට කියන්නේ මොනවද? අලෝභ අදෝස අමෝහ කියලා. අලෝභ අදෝස අමෝහ මේ තුන තමයි කුසල මූල කියලා කියන්නේ. එතකොට අන්න ඒ කුසල මූල නැත්තම් කුසලය දැන් අපි මේ කියන සම්මාදිට්ඨිය කුසලයක් මේක පේන පින තිනේට විතරයි පේන්නේ, අනිත්ට පේන්නේ නැහැ. එතකොට කුසල දැන් සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියන්නේ කුසලයක් සම්මාදිට්ඨිය කියන්නේ කුසලයක්. එතකොට අන්න ඒ කුසලයේ කොටස් දෙකකට බෙදනවා. දැන් මෙතන කියන්නේ ඒක දැන් මේ සම්මාදිට්ඨියනේ. එතකොට සම්මාදිට්ඨියේ මෙතන සම්මාදිට්ඨිය කියන්නේ කුසලයක් කියලින්ම. ඒ කුසලයේ එක කොටසක් තමයි පින කියන එක. කෙලිම පුණ්‍ය භාගිය කියලා කියවනේ. අසාසවා පුණ්‍ය භාගිය උපදිවේපක්කා. එතකොට කෙලෙම මේ කියන්නේ පින. ලෞකික කුසලය ගැන මේ කියන්නේ. ලෞකික කුසලය කියන්නේ පින කියන්නේ ඒකට. අනිත් එක තමයි ලෝකෝත්තර කුසලය. කෙලෙම ලෝකෝත්තර කියන වචනේම දාලා තිබ්බනේ ඒකේ. එතකොට මේ දෙකේම මූලය මොකද්ද? මූලය කුසලය සම්මාදිටිය. එතකොට කුසල මූලයෙන් තමයි මේ දෙකම හටගන්නේ. එතකොට හැම පිනක්ම කුසල මූලයෙන් හටගන්නේ. හැබැයි හැම කුසලයක්ම පිනක් වෙන්නේ නැහැ. හරිද? හැම පිනක්ම කුසලයක්. හැබැයි හැම කුසලයක්ම පිනක් වෙන්නේ නැහැ. දැන් වෙනත් විදිහකින් කියනවා නම් හැම කාර් එකක්ම වාහනයක්. හැබැයි හැම වාහනයක්ම කාර් එකක් නෙවෙයි. හරිද? හැම කාර් එකක්ම වාහනයක්. වාහනේ කියන එක මේක වගේ. හැම කාර් එකක්ම වාහනයක්. හැබැයි හැම වාහනෙම කාර් නෙවෙයි. ඒකට හේතු මොනවාද? වෑන් වෙන වාහන තියෙනවා, ලොරි තියෙනවා, බස් තියෙනවා, තව ඒවා තියෙනවා. එතකොට හැම පිනක්ම කුසලයක්. හැබැයි හැම කුසලයක්ම පිනක් නෙවෙයි. එතකොට කුසලය කියන එක පිනක් කිව්වත් ඒක සම්පූර්ණ පිනක්. කුසලයයි පිනයි එකක් කිව්වත් ඒක නිවැරදි නෑ. කුසලයයි පිනයි දෙකක් කිව්වත් නිවැරදි නෑ. දැන් මෙන්න මේ පද නෙමෙයි තමයි තේරුම් ගන්නට ඕන. එතකොට මෙන්න මෙතෙන්දී මෙන්න මේ කරුණු දෙක තමයි අද අපි සාකච්ඡා කරන්නේ. සම්මාදිටිය ප්‍රභේද දෙක වෙන මේ ලෞකික කුසලයයි ලෝකෝත්තර කුසලය අතර වෙනස අපි මේ තේරුම් ගන්නවා. එතකොට ලෞකික කුසලයේ පදනම තමයි සද්ධර්ම ශ්‍රවණය තුළින් ඇතිවන කම්මසගතා සම්මාදිටිය. කර්මය පිළිබඳව තියෙන විශ්වාසය. හිත මුල් වෙලා කයින් වචනෙන් හිතින් යමක් කළොතින් ඊට අනුරූප විපාක ලැබෙනවා කියන කාරණය. හිත අපිරිසිදුව යමක් කළොතින් කයින් වචනෙන් හිතින් ඒකට දුක් විපාක ලැබෙනවා. හිත පිරිසිදුව කයින් වචනෙන් හිතින් කුමක් හෝ කළොතින් ඒකට සැප විපාක ලැබෙනවා. මෙන්න මේ විශ්වාසය තමයි ලෞකික සමාධිතේ ස්වභාවය. එතකොට ලෞකික සම්මාදිට ඇති වෙච්ච ගමම්ම ඒ පුද්ගලයාට ඇති වෙන දේ තමයි දුක් විඳින කැමති නැහැ. හිත අපිරිසිදු වෙලා අකුසල කරලා අයහපත් දේවල් කරලා එයා දුක් විඳින කැමති නැහැ. ඇයි ඒකට හේතුව? යා මරණයෙන් පස්සේ ජීවිතය විතරක් නෙවෙයි, ඔහොම මෙලව ජීවිතෙම විශ්වාස කරනවා. බොහෝ විට අපි හිතන්නේ අපි ගන්න වැරදි වලට මරණයෙන් පස්සේ විපාක ලැබෙනවා කියලානේ. ඇතැම් විට අපි ගන්න කුසල් වලට, පින්කම් වලට මේ ජීවිතේ නෙවෙයි පරලොවදී විපාක ලැබෙන කියලා අපි හිතන්නේ. නමුත් මේ දෙකම නිවැරදි නැහැ. අපි කරන කුසල අකුසල දෙකටම පින්පව් දෙකේ බොහෝ දේවල් වලට මෙලවදීම අපට ඒකේ දිට දම වේදෙනි වශයෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන්. මෙන්න මේ අවබෝධයත් එක්කම මේ සද්ධාවන් ශ්‍රවණය කරපු කෙනා හැකි තාක් දුරට අයහපත් දේවල් වලින් මෙදෙන උත්සාහ කරනවා. ලෝභ ද්වේෂ මොහ කින අකුසල වලින් හැකි තාක් වෙන් වෙනවා. මොකද එයා හිත අපිරිසුදු කරගෙන දුක් විඳින කැමති නෑ එයා. හිත අපිරිසුදු වෙන මොහොතක් පාසාම තමන්ට හිතට වේදනාව එන්නේ, දුක එන්නේ. ඒක තමන්ගේ ජීවිතයටම බලපාන වෙන නිසා නිතරම හිත මලක් වගේ පිරිසිදුවට නිතරම තියාගන්න උත්සාහ කරනවා. දැන් සොරකම් නොකර ඉන්නකොට යාට ලොකු සැනසීමක්. බොරු නොකිය ඉන්නකොට යාට ලොකු මනසක සුවයක්. කේලම් නොකිය ඉන්නකොට යාට බයක් නැ, ඕන තැනක යන්න පුළුවන්, කවුරුවත් බේද වෙන කිසිම දෙයක් එයා කියලා නැහැ. බොරු නොකියන කෙනෙකුට හරිය ලේසි ජීවත් වෙන්න. බොරු කියනකොට මතක තියාගන්න ඕනේ නැහැ කියලා. බොරු කිව්වොත් මතක තියා ගන්න ඕන. ඇයි ඒ? ඒ බොරුව හැමදැනම එකම විදිහට කියන්න ඕන. නැත්නම් අහුවෙනෝනේ බොරුව. ඇත්ත කතා කරොත් මතක තියා ගන්න ඕනේ නැහැ, බය නැහැ ඊට පස්සේ. එතකොට මේ පංචශීල විශේෂයෙන් පංචශීලයේ රැකීමෙන් ලොකු ආනිසංසයක් මේ ජීවිත කාලෙම සමාද ලැබෙන ওই සැහැල්ලුව. සාමේ සැහැල්ලුව අපි ඇත්තෙම අත්විඳිනට ඕන. ඉතින් ලෞකික සම්මාදිටියත් එක්ක විශේෂයෙන් කම්මසගතා සම්මාදිටිය පදනම් කරගත්තු මේ අවබෝධයත් එක්ක මෙය හැකිතාන් දුරට සම්පපාපසකරණම් කියපු විදියට අකුසලයෙන් වාක් වෙන වෙනවා. කුසල සුප සම්බදා කියපු විදියට හැකිතා කියා කුසල කරන ලෞකික කුසල කරනවා. මොනවද ඒ? දාන, සීල, භාවනා කියන මේ තුන. මේක තමයි යාගේ ලක්ෂණය. දානමයන් පුණ්‍ය කිරේවත්තෝ, සීලමයන් පුණ්‍ය කිරේවත්තෝ, භාවනාමයන් පුණ්‍ය කිරේවත්තෝ කියලා මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා හැකිතා කරනවා. ලෞකික සම්මාදිට්ඨියේ ලක්ෂණය තමයි මේ ලෝකයේ නැමැති චක්‍රය තුලින්දගෙන කරන්නේ. කුසල කලත් අකුසල කලත් දෙකම, පුණ්‍ය පාප දෙකම මෙතේ ලක්ෂණය තමයි ලෞකික වශයෙන් කරන දේ තුල. ඒක අවිද්‍යා පත්‍ය සංඛාරයි. ඇයි ඒකට හේතුව? අවිද්‍යාව පදනම් කරගෙන. අවිද්‍යාව කියන්නේ මොකද්ද? තමන් අසන දකින දේවල් තමන් අත්දැකීම් ලබන කලුණුත් ලෝකේ තිබ්බා. තමන් ඇස් දෙක පියාගත්තත් අහක බලාගත්තත් ඒ අත්දැකීම් එහෙම ඉතුරු වෙනවා කියන කාරණේ. අපි රුවන්වැලි සෑයට වැඳලා ආවා. දැනුත් රුවන්වැලි සෑය ඒ වැඳ විදියටම තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා. ඒ නිසා මරණාසන්න මොහොතේ අපට රුවන්වැලි සැහිසීපත් කළ සුගතියට යන්න පුළුවන්. මරණාසන්න මොහොතේ පූජා කරපු මාළ රුවන්වැලි සෑයේ ස්වාමීන් වහන්සේලා ආදී අපට සිහිපත් කරලා ඒ සිතුවිල්ලත් එක්ක මත ඇතැමිට අපට දිවි ලෝකයට යන්න පුළුවන්. ඇතැමිට ඊහෙට ඉහළ දිවි ලෝකයට යන්න පුළුවන්. එහෙම බැරුවන් අඩු ගානේ රුවන්වැලි සෑය කිට්ටුව ගහගහරි රුක් දෙවියෙක් හරි වෙන්න පුළුවන්. එතකොට මේ සංසාර චක්‍රය තුලයි ඉන්නේ. ඇයි ඒකට හේතුව? යා බාහිර ලෝකය ගැන හිතනකොටම ඒ දේ ඒ විදිහට තියෙනවා කියලා හිතන් ඉන්නවා. ඒ සිතුවිල්ලත් එක්කම ඊට අනුරූප විදිහට යාගේ ආයතනය හැම මොහොතෙම සකස් වෙමින් තියෙනවා. අපි අසකනන ආසාදී ඉන්ද්‍රිය තුනි ලබන අධ්‍යක්ීම් වලට අනුව ඒ දේ එහෙමම බාහිර තියෙනවා කියලා හිතීමත් එක්කම ඊට අනුරූපව නැවත අපි ආයතන සකස් වෙනවා. දැන් අපේ ඉදිරි පිටට කෙනෙක් එනකොට එයා අපට අපිත් එක්ක අමනාප කෙනෙක් නම් අපිට ලොකු අනතුරක් කරපු කෙනෙක් නම් හානියක් කරපු කෙනෙක් නම් එයා එනකොටම මුලින් අපට පේන්නේ වර්ණ මාත්‍රෙ විතරයි. නමුත් ක්ෂණිකව අර චක්කුංජ පටිච්ච රූපේච කෙනකින් පටන් ගත්ත එක සංස්කාර දක්වාම ගිහිල්ලා. ගිහිල්ලා එකපාරම තමන්ගේ ආයතන ටික වෙනස් වෙනවා. වෙනස් වෙලා ඊළඟට බලනකොට තේන්නේ අර හතුරා බලන විදිහට මේ පැත්තේ ලේ වතුර වෙලා මේ පැත්තේ සම්පූර්ණ වෙනසක් වෙලා තමයි බලන්නේ. එතකොටම Tamanට ආයනිත් පැත්ත තේරුනේ නැහැ මේ ඇහි හතුරුකම කරපු කෙනා නෙවෙයි ලොකු උදව්ව කරපු කෙනා කියලා ආයෙත් එමෙට ආයතන දෙක වෙනස් වෙනවා. සතුට වෙල මොන වෙනස් වෙලා සතුටලයි මේ පැත්තේ වෙනස් වෙනවා. මේක තමයි සාමාන්‍යයෙන් අපි හැම වෙලාවෙම මේ ආයතන ටික සකස් කරමින් ඉන්නේ. ආයතන කුසලතාවය කියලා කියන්නේ මෙන්න මේ නව සංස්කාර හැදෙන්නේ නැති විදිහට ඒ දේ දිත්තේ දිට්ටමත්තම් මට්ටමට හිත ගන්න එකටයි කුසලතාවය කියලා කියන්නේ ආයතන කුසලතාවය කියලා කියන්නේ. ආයතන කියන්නේ ඇත්ත කන ආසාදී ආයතනවල දක්ෂතාවය ඇති කරගන්නවා කියන්නේ මේක. එතකොට මෙන්න මේ ලෞකික කුසල කිරීමේ අනිසංශ තියෙනවා. බුදුහාමර මේක කරන්න කියලා උනන්දු කෙරෙව්වා. මහා පුඤ්ඤස්ස බහයි. පිනට බය වෙන්න එපා. පුඤ්ඤංකේ පුරිසෝ ඛෛරා ඛෛරාතේ තම් පුනක් පුනං තම්මි චන්දං ඛෛරාත සුකෝ පුඤ්ඤස උච්චෝ කියලා කියනවා. පින් කරනවා නම් නැවත නැවතත් කරන්න. ඒ පිනට උනන්දුවක් ඇති කරගන්න, කැමැත්තක් ඇති කරගන්න. ඇයි ඒකට හේතුව? සුකෝ පුඤ්ඤස උච්චෝ. පින කියන්නේ සැපයට කියන නමක් හැටියට ඇතිව. පින් වැඩිපුර රැස් කර ගැනීම, සැප රැස් කර ගැනීමක් හැටියට සඳහන් කළේ. ඒක මරණයෙන් පස්සේ සැපයක් විතරක් නෙවෙයි මේ ජීවිත කාලය තුළදීම තමන්ට දිගාසිරි ලැබෙනවා, වර්ණ සම්පත්‍ති ලැබෙනවා, හොඳ මිතුරන් ලැබෙනවා, නිරෝගී භාවය ලැබෙනවා, ධර්මය ලැබෙනවා, භවභෝග සම්පත් ලැබෙනවා, කීර්තිය ලැබෙනවා, හොඳ මිතුරන් ලැබෙනවා, මේ බොහෝ දේවල් ලැබෙනවා තමන් කරන පින්කම් වලට අනුරූපව. තමන්ගේ රූපේ හිතන් වෙනස් වෙනවා. ඇතැම් විට මුල් කාලේ රූපේ ටිකක් රූප සම්පත් අඩු කෙනෙක් වුණත් නිතර හොඳ සින්දහම් කරනකොට ලොකු වෙනසක් රූපේ හිතන් වෙනවා තමන්ගේ. කටහඬේ වුණත් වෙනස්කම් වෙනවා. දවසකින් දෙහිගේ නෙවෙයි අඛණ්ඩව තමන් කරන පින්කම් කරන්නට ඕන. තාම සත්භාවය. ඒක තමයි ලක්ෂණය. අනිත් දේ තමයි බුදුරජාණන් වහන්සේ මේ ලෞකික කුසලයට උනන්දු කෙරෙව්වා. ඇයි ඒකට හේතුව? ලෝකේ ඉපදෙන බොහෝ දෙනාට එක විටම ලෝකෝත්තර සමාධියට ඇති කරගෙන මාර්ගම ලබන තරම් දක්ෂ නැහැ බොහෝ දෙනා. සමහර අය බුදුරජාණන් වහන්සේට මුණ ගැහෙනකොට වයසට ගිහිල්ලා මරණාසන්න වෙච්ච අය. ඒ නිසා බුදුරජාණන් වහන්සේට සිද්ධ වුණා මේ ලෝකෝත්තර මාර්ගයක් වගේම විමුක්ති මාර්ගයක් වගේම මොක්ෂ මාර්ගයක් වගේම ස්වර්ගගාමි මාර්ගයක් දේශනා කරන්න. බුදුදහම තුළ ස්වර්ග මාර්ගයක් මොක්ෂ මාර්ගයක් දෙකම සඳහන් වෙනවා. බෞද්ධයන් හැටියට අපි ස්වර්ග මාර්ගය හොයාගෙන වෙන ආගමකට යන්න ඕනේ. බුදුදහමේ කියලා තියෙන මොක්ෂ මාර්ගය විතරයි. ඒ නිසා අපට ස්වර්ග මාර්ගය හොයාගෙන වෙන ආගමකට යන්න ඕනේ කියලා එහෙම කතාවක් මේකේ නැහැ. මේ ජීවිත කාලේ අධ්‍යාපනය ලැබීම ඉඳන්ම මිල මුදල් උපයන එක ඉඳන්ම ගෘහස්ත ජීවිතය සාර්ථක කර ගැනීම ඉඳන්ම පරලෝක සුගතිගාමීවම දක්වාම ලෞකික කුසලයක් සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි ලෞකික කුසල ඉක්මවල ලෝකෝත්තර කුසලයක් ගැන සඳහන්. ඕනෑම කෙනෙකුට මේ ජීවිතය සාර්ථක කරගන්න උදාහරණයක් හැටියට ගත්තොත් සිංහලවාද සූත්‍රය. කොහොමද ගෘහස්ත ජීවිතයක් ගත කරගන්නේ? ව්‍යංගපජ්ජ සූත්‍රය. මේ වගේ සූත්‍ර ඉතාම පැහැදිලිව දැක්වෙනවා කොහොමද මේ ජීවිතයම සාර්ථක කරගෙන ගෘහස්ත ජීවිතය ඕනෝන්ගේ යුතුයකම් වගකීම් ඉටු කරගෙන සාර්ථක ජීවිත ගත කරන්නේ කොහොමද කියලා ඉතාම පැහැදිලිව කරුණ සඳහන් කරනවා. ඉතින් එවැනි සත්‍යයක් මත මේ බුදුදහම තුළ ඕනෑම කෙනෙකුට තමන්ගේ ජීවිතය පරලොවක් විශ්වාස කළත් නොකළත් තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න මාර්ගය තමයි පැහැදිලිව සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ ස්වර්ගගාමී මාර්ගයක් දේශනා කරන හේතුව තමයි සමහර අයට සුගතිගාමී වෙන්න මාර්ගය කියන්න වෙනවා. ඇයි ඒකට හේතු වියට මොක්ෂයක් මේ ආත්ම භාවයේදීම මාර්ගය ලබන තරම් ප්‍රඥාවක් එයාට නැහැ. සමහර අය බුදුරජාණන් වහන්සේට මුණ ගැහෙනකොට මරණාසන්න වෙච්ච අය, මට්ට කුණ්ඩලි වැනි අය, චත්තමානෝග වැනි අය, උන්වහන්සේට මුණ ගැහුණේ මරණාසන්න වෙච්ච මොහොතේ. ඉතින් ලොකෝ දහමක් දේශනා කරලා ධර්මයේ හික්මවන තරම් කාලයක් තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඉක්මනටම කළේ එයාට සුගතිගාමි වෙන විදිහට හිත ප්‍රසාදයට පත් කෙරෙව්වා. විශේෂයෙන් ශ්‍රද්ධා සම්පatti ඇති කළා. ශ්‍රද්ධාව ඇති කරවලා විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම ඇති කරලා ඕන්ඩ සුගතිගාමි වෙන මාර්ගය යොමු කළා. අන්නේ කාරණය මත තමයි මේ ලෞකික සම්මාදිටිය තුළින් කම්මස්සකතා සම්මාදිටිය තුළින් ඉඳලා සුගතිගාමි වෙනට මාර්ගය කියලා දීමට හේතුව. එනිසා මේට අදාළ දේශනා රාශියක් බුදුදහම තුළ සඳහන් වෙනවා. හොඳ කර්ම කරන්න කියන එකේ ආනිසංස ගැන දක්වලා. අනිත් දේ තමයි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් දිහා බලලත් අතීතයේ කළපු කර්මයන්හි ආනිසංස ගැන සඳහන් කළ තියෙනවා. විශේෂයෙන් අනුරුද්ධ හාමුදුරුවෝ දිහා. අනුරුද්ධ හාමුදුරුවෝ නැත කියන වචනයවත් අහලා නැහැ ජීවිත කාලේ. ඒ තරම පින් කරපු කෙනෙක්. ලැබෙන කැමති හැමදේම ලැබෙනවා. මොනම ඉල්ලුවත් හම්බ වෙනවා. කවදාවත් නැහැ කියන වචනවත් අහරන එකම දවසක් ඇහුවේ එදාට එහෙනම් නැති ඒව ගේන කියලා කිව්වේ ඊට පස්සේ. නැත කියන වචනවත් තේරුම් ගන්න හිතේ නැහැ. නැහැ කියන්නේ මොකද්ද කියලා. මේ තරම පින්වත් කෙනෙක්. ඊළඟ සීවලි හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලා සමග දුර ගමන් වඩිනකොට අහන ආනන්ද හාමුදුරුවන්ගෙන් ආනන්ද සීවලිත් වඩිනවද කියලා. සමහරවිට දීර්ඝ මාර්ගවලින් යනකොට එක වටාවක් බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලා 500ක් සමග වඩිනකොට වර එක තුම්මං හන්දියකට ආව ඇවිල්ලා ආනන්ද හාමුදුරුවෝ ඉස්සරහට ඇවිල්ලා අහනවා බුදුරජාණන් වහන්සේ පාරවල් දෙකක් තියෙනවා එක පාරක් දිගයි ඒ දිග පාරෙන් යනකොට හොඳට ප්‍රතිපහසුකම් ලැබෙනවා අනිත් පාර කෙටි හැබැයි කෙටි පාරෙන් යනකොට ප්‍රතිපහසුකම් එච්චර නැහැ අපි කොයි පාරෙන්ද යන්නේ කියලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද සීවලිත් ඉන්නවද කියලා ඊට පස්සේ ඔය සායන සීවලි හඳුරත් අපිත් එක්ක වැඩි එහෙනම් අපි අර කෙටි පාරෙන් යමු කියලා කිව්වා ඇයි ඒකට හේතුව ආහාර වලින් ප්‍රශ්නයක් ඇති වුණා සීවලි හඳුරේ ඉනවා 509ට වුණත් උන්වහන්සේට ඒ ආහාර සම්පාදනය කළ දෙන්න පුළුවන් උන්වහන්සේගේ පින් ඒකයි ඉතින් ඒ වගේ කතා ප්‍රවෘත්ති හුඟක් තියෙන හැටි මේ සසරෙදි කරපු මේ පින්වල ආනිසංස තමයි. ඉතින් සසරෙදි කළා තියෙන වගේම මේ ආත්මය අපට හැකි වෙලාවකදී අපි උපරිමයෙන් කරන්න ඕන වගේම අපි ඇත්තෙම එතනින් නොනවති මේ ලෝකෝත්තර කුසලයේ පැත්තට යොමු වෙන්නට ඕන. ඒක තමයි අපෙන් මූලික වශයෙන් ඉටු යුතු දේ. අනිත් කාරණේ තමයි මේ ලෞකික සම්මාදීට පදනම වෙච්ච කර්මය ගැන බුදුරජාණන් වහන්සේ නිතරම හිතන කියලා දේශනා කළා. විශේෂයෙන් දසදම සූත්‍ර වැනි තැන්වල තවත් සමහර ගිහියන්ට දේශනා කරපු තැන්වල කම්මස්ස කෝම්හි කම්මදායාදෝ කම්ම යෝනි කම්ම බන්දු ආදි වශයෙන් සඳහන් කළා. අභිඥාන් කච්චේකේ තබ්බන් කියලා නිතරම මෙනෙහි කරන්න තමන් කර්මයේ සොකිය කොට ඇතු කෙනේ. කර්මය තමයි තමන්ගේ නෑදෑය ඥාතිවරයා. කර්මයෙන් තමයි තමන් උපන්නේ කියන එක නිතර සිහි කරන්න කියලා. පෙන්චුල්ලකම් යුභංග වගේ සූත්‍රවල අර සුභ කියන මානවකයේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ ලොකු වෙනසක් තියෙනවා. සමහර අය හුඟක් ධනවත්. සමහර අය දුප්පත්. සමහර අය හරි රූප සම්පatti. සමහර අය දුර්වර්ණයි. සමහර අය හුඟක් නිරෝගී. සමහර අය රෝගී. සමහර අය හුඟක් බුද්ධිමත්. සමහර අය හරිම මෝඩයි. සමහර අය දිගාසිරි සම්පත් ලබනවා. සමහර අය ඉතාම අල්පයිස්කයි. සමහර අය උසස් කුලවල ඉපදිලා ඉන්නවා. සමහර අය හීන කුලවල ඉපදිනවා. බුදුරජාණන් වහන්සේ මේකට හේතුව මොකද්ද කියලා. උන්වහන්සේ දේශනා කළේ කම්මං සත්‍යේ විභජිත යදිදං හීනං පනිතතා කියලා. මේ උසස් පහස් වශයෙන් පුද්ගලයා බෙදෙන කර්මය කියලා. අපේ ජීවිතවල ජීවිත ගමන තීරණය කරන සාධකවලින් අපේ පිටුපස්සේ තියෙන ප්‍රධානතම බලවේගයක් තමයි අපි අතීතයේ කරපු කර්මය. අතීතයේ කිව්වහම අපිට බොහෝ වෙලෙ හිතෙන්නේ අපි ගියාත්ම භවවල කරපු කර්ම කියලානේ. ඒවත් උඟද්දුරට බලපානවා තමයි. නමුත් අපිට මේ ජීවිත කාලයේ කරපු කර්මත් අතීත කර්ම විදිහට අපිට කියන්න පුළුවන්. උදේ අපි කාට හරි උදව්වක් කරොත් එතෙන් පිට අපට හවස වෙනකොට ඒකේ ප්‍රතිඵල ලැබෙන්නත් පුළුවන්. උදේ කාට හරි බැනලා තිබුණොත් හවසට යාගෙන් ගුටි ගන්නත් පුළුවන්. ඉතින් ඒක තමයි කර්මයේ ස්වභාවය. හැමදේම කර්මයෙන් වෙන්නේ නැහැ. ඔව් කර්මය ප්‍රධාන සාධකයක් වුණාට කර්මයේ නියතියක් හැටියට බුදුදහමේ කියන්නේ හැමදේම කර්මයෙන් වෙනවා කියලා කියන්නේ. අනිත් එක කර්මය වෙනස් කරගන්නත් පුළුවන්. කර්මයේ කියනකොට නියාම ධර්ම තියෙනවනේ. පුතු නියාම, බීජ නියාම, චිත්ත නියාම, කම්ම නියාම, ධම්ම නියාම කියලා. ඒ පංච නියාම ධර්ම වලට අනුව ඒ පංච නියාම වලින් එකක් විතරයි කර්මය කියලා කියන්නේ. දැන් අඹ ඇටයක් පැලගරෝතින් අඹ ගහ අඹ පැලයක් හැදෙන එක ඒක කම්ම නියාමයට අයිති නෑ. ඒක බීජ නියාමයි. දැන් මේ කාලේ වහින කාලේ. අයං වසාන කාලෝ කියලා කියන්නේ නේ මේ කාලේ. එතකොට මේ කාලේ වහින එක ඒක පුතු නියාමයේ. ඒක ඍතු අනුව වෙන දෙයක්. දැන් ගංගාවක් පහළට ගලනවා. ඉපදිච්ච කෙනෙක් වයසට යනවා. ගහක ගෙඩියක් පල්ලෙහාට වැටෙනවා. ඒක මොකද්ද? ඒක ධම්ම නියාම. එතකොට චිත්ත නියාමයේ කියලා සිතවිලි පහළ වෙන විදිය ඒක චිත්ත නියාමයට අනුව වෙන්නේ. හැබැයි මෙතෙන්දි තියෙන ලක්ෂණය තමයි එක නියාමයක් තනියම ක්‍රියාත්මක වෙන අවස්ථා අඩුයි. අපේ මනුෂ්‍ය ජීවිතය සත්ව ජීවිතයත් එක්ක සම්බන්ධ වෙනකොට මේක දෙක තුනක් එකට සම්බන්ධ වෙලා තියෙනවා. දැන් අපි කියමු ගොවියෙක් ඉන්නවා. එයාට ලොකු පාඩුවක් වෙන කෙනෙක් පාඩුවක් වෙන අකුසලයක් තියෙනවා කියලා එයාට. ඇතැම් විට මේ කාලේ ආ ලොකු වගාවක් කළා. පුතු නියාමය අනුව ලොකු වැස්සකුත් වැස්සා. කම්ම නියාමය අනුව අර අකුසලයක් විපාකම් වෙනවා. ඒ දෙකම එකට එන්නත් පුළුවන්. ඊට පස්සේ චිත්ත නියාමය අනුව හිත වෙනස් පැත්තකට ඇතැමිට යොමු වෙලා එයා මහාන වෙනත් පුළුවන්. කම්ම නියාමය ඊට පස්සේ සාර්ථක වෙලා එයා රහත් වෙනත් පුළුවන් සමහරලා. එනිසා හේතු ගානක් එකට සම්බන්ධ වෙනවා. ওই සූසි ප්‍රත්‍යවල කියන්නේ තේ සම්බන්ධයේ. එතකොට ඒ සම්බන්ධ වීම ගානක් එකට එකතු වෙනවා. මොකද සත්ව ජීවිතය සම්බන්ධ වීමේදී එක හේතුවක් ප්‍රධාන වුණාට එක හේතුවක් විතරක් නෙවෙයි හේතු වෙන්නේ. හේතු ගානක සම්බන්ධය තමයි මේට කියන්නේ. දැන් අපේ ජීවිතය ගත්තොත් දැන් අද දවසේ ගත්තොත් උතු නියාමයේ විදියට වැස්සත් ඇස්සා. ඈ වැස්සට තේමිලා අපි හැමිලි සාවත් හැදුණා. ඇතැම් විට කම්ම නියාමිය අනුව ඈ අද දානේ අඩුවෙන් හම්බ වුණා. තව විදියක ගන්නකොට ඈ ධම්ම නියාමයට අනුව ගන්නකොට අද අපිට ටිකක් වයසටත් ගියා. ඈ චිත්ත නියාමය අනුව සිතවිලිත් පහළ වුණා. ඒ වගේ ගානක් එකට ක්‍රියාත්මක වෙනවා. මේ වගේ සම්බන්ධතා තියෙනවා මේකේ. එකක් දෙකක් නෙවෙයි. ඇයිකින් කියන්නේ දානෙට කර්මය සම්බන්ධ වුණා කියලා. නමුත් යම් යම් විදිහේ හේතු ගානක එකතුවකින් මේ වෙන දේවල් තියෙනවා. එතකොට අප මේ සාකච්ඡා කළේ කර්මයේ පදනම් වෙලා තියෙන ස්වර්ගගාමි මාර්ගයේ නැත්තම් ලෞකික සම්මාදිටියත් එක්ක යන මේ මාවත ගැන අද අප මේ සාකච්ඡා කළේ. එතකොට දැන් මෙතෙන්දී මේකට පදනම වුණේ අපි සත්ව ජීවිතය කියන්නේ ඇස කන ආදී ඉන්ද්‍රිය වලට සම්බන්ධ ආයතන හයක් අපිට තියෙනවා. මේ ආයතන හයෙන් තමයි අපි ජීවිතයේ ක්‍රියාත්මක වෙන්නේ, ලෝකේ අපි අත්විඳිනේ. එතකොට මේ ලෞකික සම්මාදිටිය විතරක් තියෙන කෙනා හිතන්නේ මොකද්ද? මේ ඇස කියන එක කලින් තිබිච්ච ඇසත් ඒ ඇසට කලින් තිබිච්ච රූපයක් මම දැක්කා. කන මට මගේ කනේ කලින් තිබුණා. කලින් තිබිච්ච කනට මට කලින් තිබිච්ච ශබ්දයක් ඇහුණා. නැත්තම් මේ මොහොතේ හටගත්තු ශබ්දයක් ඇහුණා. පස්සෙත් ඒක ඒ විදිහටම තියෙනවා. නැත්තම් මට කවුරු හරි බැන්නා. බැනුක සිහි ගන්නකොට මම එයා ඒ විදිහටම බැන බැන ඉන්නවා. මේක තමයි සාමාන්‍ය අපට තියෙන අත්දැකීම. දැන් අපි නිතර බාත්รูම් එකට යන බාත්รูම් එකේ කණ්ණාඩිය මතක් වෙනකොටම අපිට කණ්ණාඩිය ඉස්සර අපේ රූපයත් එක්ක පේන්නේ නේද? ආ රූපය අයින් කළ කණ්ණාඩිය අපිට පේන්නේ. අපිට කණ්ණාඩිය මතක් වෙනකොටම ඒ කණ්ණාඩිය ඉස්සර ඉන්න ලස්සනම කෙනත් එක්ක මතක් වෙන්නේ නේ. එතකොට ෆ්‍රිජ් එක අරිනකොටම අපිට මතක් වෙන්නේ අර ලයිට් එක පත් වෙන ෆ්‍රිජ් එක තමයි මතක් වෙන්නේ. නයිට් එක ඕෆ් වෙච්ච ෆ්‍රිජ් එකක් අපිට මතක් වෙන්නේ. ඒක තමයි සාමාන්‍ය අපේ ලක්ෂණය. දැන් අපිට gedara මතක් වෙනකොටම මතක් වෙන කොහොමද? අර අපි gedara අන්තිමටම දැකපු නැත්නම් අන්තිමට gedara ගැන අහපු සිද්ධියත් එක්ක ඒ කෙලස් ටික අප්ඩේට් කරපු මතකය තමයි තියෙන්නේ. දැන් gedara අම කෝල් එකක් දීලා කිව්වටින් අපේ හඳුරන්නේ අපි gedara ඉස්සරහ තියෙන පොල් ගහ කැපුවා gedaraට වාහනේ ගන්න බැරි නිසා දැන් දාන දැන් අප්ඩේට් කරගත්ත දැන් හරි. හැබැයි බැරි වෙලාවත් පොල් ගහ කැපුවයි කියලා නොකිය අපි gedara ගියොතින් මොකද වෙන්නේ? අපි යන්නේ කලින් දැකපු ගෙදර බලන්න පොල් ගහ තියෙන ගෙදර. ඊට පස්සේ කෑ ගහනවා කවුද මේ පොල් ගහ කැපුවයි කැපුවේ මෙච්චර පොල් හැදෙන ගහ? එහෙම කියලා අපි අහනවා. නිතරම අපි අර අතීත අත්දැකීම් ටිකත් එක්කයි. ඒ නිසා තමයි නැවත භවයකට අපි යන්නේ. භවය කියන්නේ ඇත්තම මේක. භවයට අවශ්‍ය ඔක්කොම සුසුකන් ටික අපි සකස් කරගෙන තියෙන ඕන වෙලාවක අපි නැවත කැනකට පිළිසිඳ ගන්න ඔක්කොම සුසුකන් ටික හදාගෙන ඉන්නේ. ඒක තමයි භවයේ ස්වභාවය. ඒක තමයි ලෞකික සම්මාදිට්ඨිය විතරක් තියෙන කෙනාගේ ලක්ෂණය. හැබැයි අපි දක්ෂ වෙනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය කිසියම් ප්‍රමාණයකට සුතමේ ඥාණයෙන් හරි. අපි අසහා දැනගෙන තියෙනවා නම් අපිට තියෙන වාසිය තමයි මේ ලෞකික කුසල දහම් ටිකක් කරගනිමින් අපට ලෝකෝත්තර කුසලයට අපට නැඹුරු වෙන්න පුළුවන්. මෙතෙන්දි විශේෂයෙන්ම අපි කොයි මොහොතේ අපි මිය යාලද දන්නේ නැහැ. අපට අවශ්‍ය වෙනවා කොයි මොහොතේ මිය ගියත් සුගතිගාමි වෙන විදියට හිත පිහිටුවාගෙන ඉන්න. අපි බොහෝ විට හිතන් ඉන්නේ බාහිර පරිසරය සාධකයකට හොඳට සාමකාමීව තියෙන වෙලාවක මිය ගියොත් අපි ඒ බාහිර හොඳට සාධකයකට සාමකාමී තියෙන වෙලාවක මියයි කියලා තමයි අපිට හිතෙන්නේ. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඒ තාම දරුණු අවස්ථාවක් අපි මියන්න පුළුවන්. ඇතමිට වෙනත් කෙනෙකුගෙන් සිද්ධ ගන්න ජීවිත හානියකින් අපේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. අන්න එවැනි අවස්ථාවක මිය ගියත් දුගතිගාමී නොවන විදිහට තමන් හිත හදාගෙන ඉන්න ඕනේ. ඇතැම් විට අපේ ගෙදර ඉන්න ඔක්කොම ඉස්සරහට ගෙනල්ලා ඒ ඉස්සරහා අපි ඉස්සරහා ගිමේ කට්ටිය ටිකක් මරලා අපිවත් මරන්න පුළුවන් එතන. එහෙම අවස්ථාවක් ආවොතින් අපට හිත පහලට නොවැටෙන විදිහට අපි දුගතියට නොවන විදිහට හොඳට හිත පිහිටුවා ගන්නට වෙනවා. එහෙම වුණොත් තමයි අපි දැස් වෙන්නේ. විශේෂයෙන් මේ වගේ කාලයක බුදුදහම තියෙන කාලයක බුදුවරයෙක්ගේ ශාසනයක් තියෙන කාලයක කොමන අනතුරකින් මිය ගියත් දුගතිගාමී නොවන විදිහට හොඳ සාර්ථක ශක්තිමත් සිතක් අපි ඇති කරගන්න ඕන. ඒකට සාමාන්‍ය කුසලයකින් දාන සීල දෙකෙන් විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැවට. විශේෂයෙන් භාවනා පැත්ත දිනු කරගන්න ඕන. ලෞකික කුසලයේ ඉහළටම දිනු කරගන්න ක්‍රමය තමයි සමත භාවනාව. බුද්ධානුස්සති භාවනාව, මෛත්‍රිය භාවනාව ආදී මේ වගේ භාවනාවක් හැකිතාක් දුරට අපි වඩන්න ඕන. වඩන්න වඩන්න අපේ කුසලයේ ශක්තිමත් වෙනවා. ඒක ඊටාම ප්‍රබල කුසලයක් වෙනවා. සාමාන්‍ය දානයක් දෙනවට වඩා ශක්තිමත් ඒක. ඒ වගේම ධර්ම දානමේ දෙන එක සාමාන්‍ය ආමිස දාන අබේ දාන දෙනවට වඩා ඉහළ කුසලයක් ඒක. ඒ නිසා දානතුරින් ධර්ම දානමේ පැත්තෙන් ඉහළම කුසල අපි කරගන්නට ඕන. අනිත් පැත්තෙන් භාවනා පැත්තෙනොත් අපි ඉහළටම කුසලයේ දිනු කරගන්න දක්ෂ වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි ඇත්තෙම අපි නියම විදිහට අපේ ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගන්නවා. අනිත් දේ තමයි විශේෂයෙන් අපට හිත ගැන වාස් සැලකිල්ලෙන් හිත නිතරම කුසලයට නැඹුරු කරගෙන ඉනකොට අපට තියෙන වාසිය තමයි අකුසල විතරකයක් එනකොටම අපට අර විතක සංඨාන සූත්‍රයේ දේශනා කරපු ආකාරයට වෙනත් විතරකයක් අපට මෙනෙහි කළා අරගෙන යටපත් කරගන්න පුළුවන්. දැන් අපට බැනපු කෙනෙක් මතක් වෙනකොට, අපට හානියක් කරපු කෙනෙක් මතක් වෙනකොට අපට අර කලින් තිමිච්ච අනියක් තවත් කෙනෙක්ින් ගහලා අයින් කරනා වගේ අපට අමනාප සිතුවිල්ල මෛත්‍රී සිතුවිල්ලෙන් යටපත් කරගන්න පුළුවන්. නිතර අපි මෛත්‍රී වඩලා තියෙනවා නම් අනේ මේ සත්ව අපට සසිරදී උදව් කරපු අය, අපේ අම්මා තාත්තලා උපකාර කරපු අය කියලා විවිධ න්‍යාය වලින් හිතලා මෛත්‍රී දිනු කරලා අර දේශ සිතුවිල්ල අපට යටපත් කරගන්න පුළුවන්, පටිගය දුරු කරගන්න පුළුවන්. දිට්ඨධම වේදනිය වශයෙන්ම තමන්ට මේ ඥානසංශ දැක ගන්න පුළුවන්. ලෞකික කුසලෙ. නිතරම කුසලයට බරව, කුසලයේ පිරිච්ච සිතක් ඇතුව නිතරම ඉන්නට ඕන. හැම මොහොතෙම තමන්ගේ හිත ගැන පූර්ණ අවධානයෙන් ඉන්නට ඕන. දවසේ වැඩිපුර කාලයක් හොඳ සිතුවිලිත් එක්ක තමන් දීපු දානමාන ගැන, අනිතර උදව් කරපු හැටි, තමන් රකින සීලය ගැන, අම්මා තාත්තට සලකපු විදිය, ඊළඟට තමන් වැඩිහිටි හාමුදුරන්ට අනිත්‍යයට උපස්ථාන කරපු හැටි, බුද්ධ පූජා තියපු හැටි, භාවනා කරපු හැටි, බණ කියපු හැටි, බුද්ධ පූජා තියපු හැටි, මේ සිතෙහිලි වැඩිපුර අපි දවසට හිතන්නට ඕන. එතනක එක වාසියක් තමයි අර අකුසල සිතුවිලි දුරු වෙනවා. අනිත් අතින් ඒ දේහෙම කුසලයම නැවත සිහි කරනකොට ඒ කුසලය තව වැඩි වෙනවා. අකුසලය නැවත සිහි කරනකොට අකුසලය පැත්තට වැඩි වෙනවා. කුසලය වැඩිපුර සිහි කරනකොට කුසලය දිනනවා. එතකොට අපි මේ මුලින් සඳහන් කළේ ලෞකික සම්මාදිට්ඨිය ගැන. ඊට පස්සේ අපි යන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට. තවදුරටත් ධර්මය අහන්නට ඕන. එතකොට ලෞකික සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියලා අපි කිව්වට මෙතෙන්දී ඊටාම වැදගත් කාරණයක් තියෙනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය සාකච්ඡා කරනකොට ලෝකෝත්තර සම්මාදිට්ඨිය සාපේක්ෂව ගන්නකොට මේ ලෞකික සම්මාදිට්ඨිය මිච්ඡාදිට්ඨියක් වෙනවා. එක ඊටාම පැහැදිලිව දැක්වෙනවා මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි සූත්‍රයේ සබ්බාස සූත්‍රය. ඒකේ පැහැදිලිවම කියනවා යම් කිසි කෙනෙක් කියනවා නම් මේ කර්ම කරපු කෙනාම ඒ කරපු කර්ම වලට අනුරූපෝ ඒ තැනැත්තා මේ නැවත ඊළඟට ඉපදෙන්නේ කියලා කියනවා නම් ඒක දෘෂ්ටිකාන්තාරයක්, දෘෂ්ටි විසෝකයක්, නැත්නම් දෘෂ්ටි කතරක අතරමං වීමක් කියලා කියනවා. ලෞකික සම්මාදිට්ඨිය අනුව හරි මේ කරන කෙනාම කරන කරන කර්මවල විපාක ලැබෙනවා, ඊළඟ ආත්ම භාවයේ දිවි ලෝක යනවා, නැත්නම් මනුස්ස ලෝක යනවා. ඒක හරි. ඒක හරි මෙතෙන්ට සාපේක්ෂව විතරයි. හැබැයි මෙතෙන්ට ගැන කියනකොට මරණයෙන් පස්සේ ජීවිතයක් තියා මේ මොහොතේ ඉඳලා ඊළඟ මොහොතේ යන සිතුවිල්ලක් ගැනවත් කියන්නේ නැහැ. මේ මොහොතේ ඇති වෙච්ච සිතුවිල්ල කලින් ඒ වගේ හේතුඵල දහම මත මේක ඇති වුණා. මෙතන වර්තමානයේ ඇතිවෙච්ච සිතුවිල්ල මෙතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඊළඟ සිතුවිල්ලට බලපෑමක් කරනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ සාති කියලා හාමුදුරු කෙනෙක් හිටියා. මේ සාති කියන හාමුදුරු දේශනා කරනවා මේ ජීවිතයේ තියෙන හිත එහෙම ඊළඟ ජීවිතයට යනවා කියලා. බුදුරජාණන් වහන්සේ සාති හාමුදුරන්ට එන්න කිව්වා. මේ සාති හාමුදුරු කියන්නේ බුදුරජාණන් වහන්සේගෙන් මම මහගැත්ති කියලා මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ නොසෑහෙන්න බැන්නා මේ සාති හාමුදුරන්ට. මරණයෙන් පස්සේ යන හිතක් තියා මේ ජීවිතයේම මේ මොහොතේ ඉඳලා ඊළඟ මොහොතට යන හිතක් ගැන මම කියලා නැහැ. මේ ජීවිත කාලයේම මේ මොහොතේ ඉඳලා ඊළඟ මොහොතට යන හිතක් ගැන නොකියු මම කොහොමද මරණයෙන් පස්සේ මෙහෙද යනවා කියලා කියන්නේ? ඒකෙන් කියන්නේ වෙන පුද්ගලෙක් නෙවෙයි කියලා නෙවෙයි මේ කියන්නේ. වරදා තේරුම් ගන්න එපා. හේතුඵල සම්බන්ධතාවය තියෙනවා. නැත්නම් නෑ. මෙන්න මේ පදනමින් ඉඳගෙන තමයි පටිසම්පාදේ මත ඉඳගෙන තමයි මේ සංසාර චක්‍රය විස්තර කරන්න බුදුදහමේ. නැත්තම් මේකම අර පැත්තේ යනවා කියලා ගත්තොතින් ඒක සාස්ත්‍ර දෘෂ්ටි කියනවා. ඒක ආත්ම දෘෂ්ටි කියනවා. ඒක නිත්‍ය සංඥාවට යනවා. බුදුදහමේ තියෙන අනිත්‍ය සංකල්පයට සම්පූර්ණ මේක අභියෝගයක් වෙනවා. මේ මොහොතේ ඇතිවන හිත මෙතනම හේතු ඇති කල්හි ඇති වුණා, හේතු නැති කල්හි එතනම නිරුද්ධ වුණා. අස්මින් සති ඉදං හෝති, අස්මින් අසති ඉදං හෝති. ඉමස්ස උප්පාදාය දං උප්පජ්ජති, ඉමස්ස නිරෝධාය දං නිරුද්ධේති. මේ ටික ඉපදීමෙන් මේක ඉපදෙනවා, මේ ටික නිරුද්ධ වීමෙන් මේක නිරුද්ධ වෙනවා. මෙන්න මේ විදියට ඇත සහ නැත කියන අන්ත දෙකෙන්ම දුරු වෙලයි බුදුහාඳුර ධර්ම දේශනා කළේ. බුදුහාඳුර පැහැදිලිව සඳහන් කරනවා ස්කන්ධ පංචකයේ සමුදය දකින්න කෙනා ඇසක රූපයක් දකින්න කොටම ක්ෂණිකව රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මිස්කන්ධ පංචකයක් ඇති වුණා. හේතු ඇති කල්ලි ඇති වුණා. මෙන්න මේ ඇතිවීම දකින්න කෙනා හේතු ඇති කල්ලි ස්කන්ධ පංචකයේ සමුදය දකින්න කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ. උච්ඡේද දෘෂ්ටියට යන්නේ නැහැ. හටගත්තු මේ ස්කන්ධ පංචකය එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වීම දකින්න කෙනා නිරුද්ධ වීම දකින්න කෙනා වය දකින්න කෙනා ඇත කියන අන්තයට යන්නේ නැහැ. සාස්ත්‍ර දෘෂ්ටියට යන්නේත් නැහැ. මෙන්න මේ විදිහට ඇත සහ නැත කියන අන්ත දෙකම දුරු වෙන්නට ඕන එකම දර්ශනය. ඒ එකම දර්ශනය තමයි පටිසම්පාද. හේතුඵල දහම, ඉදප්පච්චිතාවේ, ආර්ය න්‍යාය ආදී විවිධ නම් වලින් මේක සඳහන් කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගෙන ලෝකයේ පහළ නොවෙච්ච කාලෙක වුණත් මේ ස්වර්ගගාමී මාර්ගය ලෞකික සම්මාදිතේ දැක ගන්න පුළුවන්. දාන සීල විතරක් නෙවෙයි, භාවනා කරලා අහසින් යන මට්ටමට සිත දිනු කරපුවා ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ කාලයේත් උන්වහන්සේට පෙර හිටි හිමය කාලාර්කාරම් උද්දකරම් පුත් අසිත තාපසේ වැනි අය වගේ අය. එතකොට මෙතන තියෙන විශේෂත්වය තමයි මේ සියලුම දෙනා අර අවිද්‍යාපත්‍ය සංඛාරා කියන පදනම ඉඳගෙන තමයි පුඤ්ඤාපි සංඛාර කළේ. ආනෙන්ජාපි සංඛාර කළේ. බුදුදහමේ තියෙන විශේෂත්වය තමයි මෙන්න මේ ඇත කියන අන්තේන දුර වෙලා ඇත සහ නැත කියන අන්ත දෙකම දුරු කරලා හේතුඵල ධහම මත ඉඳගෙන පරිසම්පාද මත ඉඳගෙන මේ ලෝකෝත්තර සම්මාදිටිය විස්තර කරනවා. මොකද්ද මේ ලෝකෝත්තර සම්මාදිටිය කියලා කියන්නේ? අපේ ජීවිත ගත්වතින් අපේ ජීවිතය කියලා කියන්නේ මොකද්ද? අපේ ජීවිතය විස්තර කරන්න ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ විවිධ ආකාරවලින් මේක විස්තර කරනවා. ස්කන්ධ, ධාතු, ආයතන, නාම රූප මේ වගේ විවිධ නම් වලින් මේ සත්ව ජීවිතය සත්‍යංගයේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරලා තියෙනවා. ස්කන්ධ කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ. ආයතන කියන්නේ ඇස, කන, නාස ආදී අභ්‍යන්තර ආයතන 6ක්, රූප ආදී බාහිර ආයතන 6ක්. ධාතු 18. ධාතු කියලා කියන්නේ චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු ආදී වශයෙන් අර 6 තුන් ආකාරයකට වැඩි වෙලා 18ක් වෙන විදිය. නාම රූප. නාමය කියන්නේ මානසික පැත්ත, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ, රූප කියන්නේ රූපස්කන්ධය. මෙන්න මේ විවිධ ආකාරවලින් පුද්ගල විස්තර කරනවා. හැබැයි මෙතන ගත්තොත් ස්කන්ධ ගත්තොත් එක විදිහ ස්කන්ධ දෙකයි ක්‍රියාත්මක වන්නේ. ආයතන ගත්තොත් ස්කන්ධ වශයෙන් ගත්තොත් ඔක්කොම ටික ක්‍රියාත්මක කරන පංචස්කන්ධයම එක විදිහ ක්‍රියාත්මක කරනවා. ආයතන හැටියට ගත්තොත් ආයතන දෙකයි, ඇසයි රූපයයි. ධාතු හැටියට ගත්තොත් චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු මට්ටමින් ක්‍රියාත්මක වන්නේ. නාම රූප හැටියට ගත්තොත් මේ දෙකම එක විදිහ ක්‍රියාත්මක වෙනවා. ඒ මොකක් ක්‍රියාත්මක වුණත් හැම වෙලාවෙම ලක්ෂණය තමයි ස්කන්ධ පංචක එකටම යන්නේ. ඒක වෙන් කරන්න බෑ. අපි මේ වෙන් කළ හඳුනා ගන්න ධර්මයේ තේරුම් අරගෙන ධර්මයේ තුලින් ප්‍රඥාවෙන් මනසින් කරන විග්‍රහයක් මේක. සාමාන්‍යයෙන් කොලයක් දෙකට ඉරලා වෙන් කරනවා වගේ ස්කන්ධ පංචකෙ මෙහෙම කියලා මේසයක් උඩ තියලා වෙන් කරන්න බෑ. ඒ වගේ ලක්ෂණ විදියට අපි හඳුනා ගන්න එකයි මෙතන කරන්නේ. හඳුනා ගන්න ගන්න මේ ඝන සංඥාව දුරු වෙලා අනිත්‍ය සංඥාව ප්‍රකට වෙනවා. එතකොට මේ හැම දෙයකම ලක්ෂණය තමයි. මේකේ පදනම තමයි. අපි යලි යලි අඛණ්ඩව මතක තියාගත යුතු ඉතාම වැදගත්ම පාඩය තමයි අපි කලින් සඳහන් කර විදියට අහුත්වා සම්බුතං හුත්වා නබවිසිති කියන කාරණේ. ඔයි කොලෙන් තියෙනවා ඒක. අහුත්වා සම්බුතං හුත්වා නබවිසිති. මොකක්ද ඒ කියන්නේ? පෙර නොතිබී හටගත්ත ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. දැන් අපි රූපයක් දකිනකොටත් එහෙමයි. මේ ශබ්දය අහනකොටත් එහෙමයි. ශබ්දය කලින් තිබ්බේ නැහැ, මේ මොහොතේ හටගත්ත නිරුද්ධ වුණා. හැබැයි අපිට ශබ්දය ගැන හිතන්න පුළුවන්. නමුත් වර්ණය ගැන අපිට එහෙම හිතෙන්නේ නැහැ නේ. ශබ්දය මේ මොහොතේ ඇති වුණේ ඒක ඇත්ත. නමුත් වර්ණය නම් කලින් තිබ්බ වර්ණය අපිට පේරුණේ කියලා හිතෙන්නේ. නමුත් වර්ණයත් එහෙම තමයි. මේ වර්ණය අපිට මේ මොහොතේ තමයි සුදු පාට වර්ණයක් වෙන්නේ. ඊළඟ මොහොතේ අපේ කර්ම වෙනස් වුණොත් ඉන්නේ සුදු වර්ණයක් වෙන්නේ නැහැ සමහරට. මේ මොහොතේ ওই සිවුර රතු පාට නමට පේනවා. මගේ වර්ණන්දතාවයක් આવත් ඊළඟ මොහොතේ මට ඒ රතු පාට පේන්නේ නැහැ. එතකොට ඒක දිගට යන දෙයක් නෙවෙයි. මේ බාහිර දේ ප්‍රකටවන්නේ තමන්ගේ ආයතන වලට සාපේක්ෂව. බාහිර තියෙන දේ ඒ විදිහටම පෙන්නුව නෙවෙයි. බාහිර දෙයක් නැහැ කියලා කියනවා නෙවෙයි. බාහිර දෙයක ඒකරාශීමක් තියෙනවා. ඒ තියෙන දේ ප්‍රකට වෙන්නේ තමන්ගේ මේ පැත්තේ සකස් කරගන්න ආයතන වලට සාපේක්ෂව. අසකනාදී. ඒ ආයතන වලට පදනම වන්නේ අවිද්‍යා, සංස්කාර, තෘෂ්ණා ආදී තවත් මානසික හේතු ටික. ඒ මානසික හේතු ටික තියෙනකොට ආයතන සකස් කළ දෙනවා. ඒ ආයතන වලට සාපේක්ෂ තමයි මේ බාහිර දේ. ඒ වගේම කලින් අස නිර්මාණය වෙලා පස්සේ රූපේ නිර්මාණය වුණේ නැහැ. ඇසයි රූපයයි එක මොහොතේ හටගත්තේ එක මොහොතම නිරුද්ධ වෙනවා. ඒක තමයි අපේ ජීවිතේ ස්වභාවය. ඒතකොට මෙන්න මේක ප්‍රකට කරගන්න එක තමයි බුදුදහමෙහි ලෝකෝත්තර මාර්ගයේ සමස්ත දේශනාම විස්තර කළ තියෙන්නේ. මෙන්න මේ ස්කන්ධ, ධාතු, ආයතන, නාම රූප පටිසම්පාදිය වශයෙන් මේ විස්තර කරන විදර්ශනා භූමිය හැටියට මේව සලකන්නේ. රේල් කෝච්චියක් යනට රේල් පාරක් තියෙනවන වගේ විදර්ශනා භූමිය ක්‍රියාත්මක වන්නේ මෙන්න මේ ස්කන්ධ ධාතු ආයතන නාම රූප පරිසම්පාදාදී මේ කරුණු තේරුම් ගත්ත පමණට. ඒ තේරුම් ගත්ත පමණට තමන්ගේ හිතේ නිත්‍ය සංඥාව දුරු වෙලා අනිත්‍ය සංඥා ප්‍රකට වෙනවා. ආත්ම සංඥා දුරු වෙලා අනාත්ම සංඥා ප්‍රකට වෙනවා. ඒ දකින්න දකින්න බාහිර රූපයට අපි යන ගතිය එන්නෙම අඩු වෙනවා. මේක තමයි ප්‍රධාන වශයෙන් අපට ලබා දෙන දේ. එතකොට මෙන්න මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය විස්තර කිරීමේදී විශේෂයෙන් අපි තීරුම් ගත යුතු සූත්‍ර කීපයක් තියෙනවා. එන් එකක් තමයි මදුපිණ්ඩික සූත්‍රය. මජ්ක්‍ධිමනිකායේ මදුපිණ්ඩික සූත්‍රයේ සඳහන් වෙනවා චක්කුංච පටිච්ච රූපේච උපාදිත චක්කු විඥාන. ඇසයි රූපයයි එකතු වීමෙන් චක්කු විඥානය හට ගන්නවා. තින්න සංගති පස්සෝ මේ තුන එකතු වෙනකොට පස්සේ ස්පර්ශය පස්සපච්චා වේදනා ස්පර්ශයෙන් වේදනා ඇති වෙනවා. යම් වේදේති සංසංජානාති යමක් විනීද ඒ දැන ගන්නවා. යම් සංජානාති තං විතක්කේති යමක් හඳුනා ගන්නවා දේ විතර්කණය කරනවා. යම් විතක්කේති තම් පපංචේති අතීත සංඥා පපංච සංඥා සංඛා සමුදච්චාර කරන්ති කියලා කියනවා. තමන් අතීත සංස්කාර අනුව ප්‍රපංච අනුව තමන්ගේ හිතේ තියෙන තෘෂ්ණා දෘෂ්ටිමාන අවිද්‍යා අනුව තමන් ඒ අධ්‍යක්ෂපු ලෝකය තමන් නිර්මාණය කරගන්නවා. ඒ නිර්මාණය කරගත්තු ප්‍රමාණයට නැවත තමන් සසරට වැටෙනවා. අවිද්‍යා සහගතව ඇස පහළුණයි කියන්නේ මගදී කොහේවත් ස්පේස් නැහැ. මුලින්ම අපට ඇතිවන්නේ ස්කන්ධ පංචකය. ඒ ඇතිවන ස්කන්ධ පංචකයට හරියට සිහිය නොවන පිළිතුරා ගන්න බැරි වුණොදී ක්ෂණිකව ඒ ස්කන්ධ පංචකයට මාසා කළා උපාදාන ස්කන්ධ පංචකයක් නිර්මාණය වෙනවා. ඒ උපාදාන ස්කන්ධ පංචකයටම මේ පැත්තේ ආයතන නිර්මාණය වෙනවා. ඒ උපාදාන ස්කන්ධ පංචකයට අනුව තමන් හිත සිටිවිලි ගිහිල්ලා අවසන් වන්නේ ජරා ව්‍යාධි මරණවලදී. මේක තමයි අපේ ගමන යන විදිය. මේක තමයි මදුපිණ්ඩික සූත්‍රයෙන් විස්තර කරන්නේ. හිතේ කෙලෙස් ඇතිවීම දක්වා අවිද්‍යා සාගත මෙතිවන අසාදී ආයතන පහළ වෙලා ස්කන්ධ පංචකයම ගොඩනගෙන ආකාරය ඇති. ඊළඟට සඳහන් වෙන තවත් වැදගත් මේක ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ 152 වෙනි සූත්‍රය. නැත්නම් අවසාන සූත්‍රය. මේක කියනවා ඊටාම වැදගත් කාරණේ. මේක කියනවා අනුත්තර ඉන්ද්‍රිය භාවනා කියන්නේ මොකද්ද? සේක පුද්ගලයාගේ සේක ප්‍රතිපදා මොකද්ද? ඊළඟට භාවිත ඉන්ද්‍රිය පුද්ගලයාගේ ලක්ෂණ මොනවාද කියලා මේ කාරණා තුනක් විස්තර කරනවා. මේක ඊටාම වැදගත් සූත්‍රයක්. මේක දේශනා කරන හේතුව තමයි බුදුරජාණන් වහන්සේගේ කාලේ උත්තර කියලා මානවකෙක් වෙනත් ආගමක කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කරනවා. බුදුරජාණන් වහන්සේ ඇහුවා යාගෙන් කොහොමද ඔබේ ගුරුවරයා ඔබ හික්මවන්නේ කියලා. ඔබට ඉන්ද්‍රිය සංවරය දේශනා කරන්න කොහොමද කියලා ඇහුවා. උත්තර මානවකේ කියනවා බුදුරජාණන් වහන්සේ මගේ ගුරුවරයා මට කියන්නේ ඇසෙන් රූප නොදකින්න කනින් ශබ්ද නොහයින්න මේක ඉන්ද්‍රිය භාවනා කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා එහෙනම් උත්තර උපතින්ම අන්ධය උපතින්ම බිහිරිය එහෙනම් භාවිත ඉන්ද්‍රිය පුද්ගලයන්ද කියලා. සංයත ඉන්ද්‍රිය ඇති පුද්ගල වෙන්න ඕන නේද එහෙනම් කියලා. එහෙම අහනකොට උත්තරට නිරුත්තර වුණා. එතකොට ඔහුට උත්තරයක් දී ගන්න බැරි වුණා. ඊට පස්සේ ස්වාමින් වහන්සේලා මෙතන හිටියා. ස්වාමීන් වහන්සේලා එහෙනම් ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මේ ආර්ය විනයෙහි ඉන්ද්‍රිය භාවනා අපට දේශනා කරන්න කියලා. බුදුරජාණන් වහන්සේට නිතාම වැදගත් කරුණු ටිකක් දේශනා කළා. මේ සම්බුද්ධ ශාසනයෙහි කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සෘතවත් භාවයේ ලැබපු පුද්ගලයා කොහොමද තමන්ගේ ඉන්ද්‍රිය ටික පාලනය කරගන්න ඕන කියලා. එතෙන්දි පියවර කිහිපකින් විස්තර කළා. එකක් තමයි මුලින්ම අනුත්තර ඉන්ද්‍රිය භාවනා. මේ ශාසනයේ තියෙන උතුම් ඉන්ද්‍රිය භාවනා මොකද්ද කියලා ශ්‍රාවකයෙකුට යන්න කලින්ම තේරුම් ගන්න ඕන ස්වභාවය විස්තර කරනවා. ඒ තමයි ඇසෙන් රූපයක් දැක්කට පස්සේ මනාප විදියට පේන රූප තියෙනවා, අමනාප විදියට පේන රූප තියෙනවා, මනාප අමනාප දෙකම තියෙන රූප තියෙනවා. ඒ වගේ ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම මේවා ලැබෙනවා. ඒ ලැබීච්ච කෙනා මොකද කරන්නේ? ඉක්මනටම ඇසෙන් රූපයක් දකිනකොට හරියට ඇසිපිය ගහන මොහොතක් වැනි ඉතාම සුළු මොහොතකදී අර ඇස හේතු කොටගෙන ඇති උරු රාග ආදී අකුසල දහම් දුරු කරනවා. මනාප මනාප දුරු කරගෙන හිත උපේක්ෂාටපත් වෙනවා. ඇසෙන් දකින රූපයට උපමා කරේ මොකද්ද? ඇසිපිය ගැහීම. කනෙන් ශබ්දයක් අහනවා නම් කනෙන් අහන ශබ්දයෙන් මනාප මනාප නැත්නම් ඒ දෙකම ඇති වෙනවා නම් ඒ ඇති වෙන මනාප මනාප ආදී දුරු කරලා ඔහුට උපේක්ෂාවේ හිත පිහිටුවන ගත වෙන කොයි වගේ කාලයක්ද? හරියට අසුරු සැනක් ගන්න මොහොතකදී ඔහුට කෙලස් දුරු වෙනවා. දැන් ඇහැට උපමා කළේ මොකද්ද? ඇසිපිය ගැසීම. මම කනට උපමා කළේ මොකද්ද? අසුරු සැනක් ගන්න එක. නාසයට උපමා කළේ මොකද්ද? නාසයට ගඳ සුවඳක් එනවා නම් හරියට කොහමද? හරියට නෙළුම් පතක තියෙන වතුර බිඳුවක් වගේ. දැන් මෙතනත් මම හිතන්නේ මේහෙම හොටු එහෙම යන නිසා දන්නේ විස්තර කළේ. නෙළුම් පතකට දාපු වතුර බිඳක් ඉක්මනටම නෙළුම් පත නොගේ බිම වැටෙන වගේ සුළු මොහොතකින් අර නාසය අරමුණු කරගෙන ඇති වෙච්ච ගඳ සුවඳ පිළිබඳව ඇති වෙච්ච මනාපමනාප දුරු වෙන හොගිට. දිවට ආහාරයක් නිසා රසයක් නිසා ඇති වෙච්ච මනාපමනාපයක් ඇති වුණා නම් ඒක දුරු වෙලා හිත උපේක්ෂාවේ පිටතන උඩ ගත වෙන කාලය කොච්චරද? හරියට දිව කෙලවරේ තියෙන කෙල බිඳක් දිවෙන් නික්මෙන ගත වෙන කාලය වගේ කියලා. නැත්නම් කයට ශරීරයට පහසක් ලැබිලා ඇති වෙන මනාපමනාප දුරු කරන්න උඩ ගත වෙන කාලය කොච්චරද? හරියට ශක්තිමත් පුරුෂයෙක් නැවුණු අතක් දික්කරන අතක් නවන්න වගේ ගත වෙන කාලයක් වෙන ඉතාම සුළු මොහොතක් තමයි කයට ලැබෙන පහසින් ඇති වෙන වේදනා දුරු වෙන්නේ. මනසට යමක් හිතනකොට සමන්ත මනාප මනාප ආදියක් ඇති වෙනවා නම් ඒක දුරු වෙන ගත වෙන කාලය කොච්චරද? රත් වෙච්ච ගිනියන් වෙන යකඩ භාජනයකට වතුර බිඳක් දැම්ම නම් ශනිකව වතුර බිඳ වේදන වගේ ඉක්මනට අර සිදුවිල දුරු වෙනවා කියන්නේ. ඇයි ඒකට හේතුව? මේ සම්බුද්ධ ශාසනයේ සමස්තයම සියලුම ගුණධම්මල පදනම මොකද්ද? සියලුම ධර්මවල පදනම සති සම්පජඤ්ඤ කියන දෙක. සති සම්පජඤ්ඤ. සම්බුද්ධ ශාසනයේ නැමැති මේ මහා ගොඩනැගිල්ලේ තියෙන්නේ මෙන්න මේ ස්තම්භ දෙක මත, කණු දෙක මත. මොකද දෙක? ඔව්, සති සම්පජඤ්ඤ සිහිය සහනුවන. සති කියන්නේ සතර සතිපට්ඨාන. හොඳට සතර සතිපට්ඨාන තුල තමයි ඉන්නව හැම මොහොතේම. මේකට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සකේ ගෝචරේ පෙත්තිකේ විසේ චරත කියලා. තමන්ගේ පියාගේ ගෝචර විසේ හැසිරෙන කියලා. තමන්ගේ පියාගේ පිය උරුමය තුල ඉන්න ශ්‍රාවකයන් හැටියට අපේ පියතුමා කවුද? බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේගෙන අපට උරුමයේ චුරුමයේ තමයි පිය උරුමයේ තමයි සතර සතිපට්ඨානය. ඒ සතර සතිපට්ඨාන තුල ඉන්නකන් අපට ලොකු රැකවරණයක් තියෙනවා. අන්න එහෙම ඉන්නකොට මෙන්න මේ රැකවරණය ලැබෙනවා. එතකොට මෙන්න මේකයි ආර්ය විනේහි අනුත්තර ඉන්ද්‍රිය භාවනාව. මේක පළවෙනි පියවර විතරයි. දෙවෙනි එක තමයි සේක පුද්ගලයාගේ ලක්ෂණ. සේක කියන්නේ දැන් සෝවාන් වෙලව. හැබැයි රහත් වෙලත් නැහැ. සෝවාන් මාර්ගයේ ඉඳන් අරහන්ත මාර්ගය දක්වා ඉන්න පුද්ගලයන් හත් දෙනාගේ ස්වභාවය ගැන කියනවා. ඔහුටත් අර වගේ මැසිං රූප ලැබෙනවා. කනෙන් ශබ්ද අහනවා. මේ අරමුණු එනකොටම ඔහුට මනාපමනාපයක් ඇති වුණා නම් ඔහු අට්ඨියති හරායති jigucchati කියලා කියනවා. ඒ ඇතිවෙච්ච අරමුණෙන් ඔහු ලැජ්ජාවටපත් වෙනවා, jugussawataපත් වෙනවා. අනේ මං අනි සාල්කෝට මේව හොඳ නෑ නේද කියලා ඉක්මනටම ලැජ්ජාවටපත් වෙලා අර සිතුවිලි දුරු කරනවා. හරියට ලස්සනට පිරිසිදුට ඉන්න කෙනෙක් නාලින වෙලාවක හොඳට ඇඳුම් ඇඳලා බෙල්ලට හරියට කුණු වෙච්ච මීයෙක්ගේ මීගුණක් දැම්මා වගේ. ඉක්මනට මෙයක අයින් කරනවා. අන්නේ වගේ තමයි නිතරම තමන්ගේ හිතගෙන සැලකිල්ලෙන් ඉන්න හිතට දැන් ඇති වෙන රාගයක්ද, ද්වේෂයක්ද, මෝහයක්ද කියලා හොඳට හිතගෙන අවධානයෙන් ඉන්න. අවධානයෙන් ඉඳලා වැඩි වෙල යන කල ඉක්මනටම තමන්ටම ලැජ්ජා සම්වැනි තමන්ගනි ශ්‍රාවකේ මේ වගේ තත්ත්වයකට පත් වෙනකොට ඉක්මනට මරකෙන් දුර වෙන ලැජ්ජාට පත් වෙනවා. ඒක තමයි සේක ප්‍රතිපදාව කියලා කියන්නේ. ඊළඟට සඳහන් කරනවා භාවිත ඉන්ද්‍රිය පුද්ගලයාගේ ලක්ෂණ. භාවිත කියන්නේ අතීත කිතකයක් උදගන්තයක්. දැන් භාවිත කළ ඉවරයි. කවුරු ගැනද මේ කියන්නේ? රහතන් වහන්සේගේ අධ්‍යක්ීම ගැන දැන් කියන. පොඩි හඳුර පොඩ්ඩක් හිටගෙන ඉන්න පොඩ්ඩක්. එතකොට මේ වෙන ගන්නට. කොහොමද හිටගෙන පොඩ්ඩක්? ඔව්. ටිකක් කලින් එතකොට හරියනවා. එතකොට දැන් මේ කියන්නේ භාවිතේන්ද්‍රිය පුද්ගලයාගේ ලක්ෂණය. කොහොමද? දැන් ඔහු ඉන්ද්‍රිය භාවිත කළ ඉවරයි. ඔහුට දැන් මේට අපටිකූල සංඥාවක් එනවා. නොපිලිකුල් සංඥාවක් එනවා සමාත ඇහෙන් බලන දේවල්. ඒ නොපිලිකුල් සංඥාව ගැන පිලිකුල් විදිහට බලන්න ඕන නම් එහෙම පුළුවන් හොට කරන්න. දැන් හොඳට ලස්සන කෙනෙක් දිහා බලලා කෙලින්ම ධාතු මනසිකාරය විදිහට නැත්නම් පටිකූල මනසිකාරය මෙහෙ කරන්න පුළුවන් යාගෙන ලස්සන කෙනෙක් දිහා බලලා. එතකොට පිලිකුල් දෙහි නොපිලිකුල් දෙහි අපටිකූලෙහි පටිකූල සංඥා විහෙරති. නොපිලිකුල් දෙයක් ගැන පිලිකුල් විදිහට මෙහෙ කරන්න පුළුවන්. ඒ වාගේම ඔහුට පිළිකුල් දෙහි පටික්කුලේ අපටික්කුල සංඥේ විහෙරති. එහෙම උනත් පුළුවන්. පිළිකුල් දෙයක් නම් දැන් රහතන් වහන්සේ කෙනෙක්ගේ පාත්‍රයට දැන් මීට දාන බෙදනකොට අර ලාදුර රෝගී ඇහිලි වැඩෙනවා. ඒක නොපිළිකුල් සංඥාවෙන් සමන්ට ඒක අයින් කරලා දානවා ගන්න පුළුවන්. දැන් මේ රහතන් වහන්සේ සම්පූර්ණම තමන් පාලනය කළ තියෙන මනස. ඊළඟට කියනවා පටික්කුලේට පටික්කුලේට අපටික්කුලේට අපටික්කුල සංඥේ විහෙරති. පිලිකුල් නොපිලිකුල් දෙකෙහිම නොපිලිකුල් විදිහට ඉන්න කැමති නම් එහෙම ඉන්නත් පුළුවන්. ඒ වගේම අපටික්කුලේක පටික්කුලේක පටික්කුල සංයමිතෙත් එහෙමත් පුළුවන්. නොපිලිකුල් සහ පිලිකුල් කියන දෙකම කෙරෙහි පිලිකුල් විදිහට වන්න එහෙම ඉන්නත් පුළුවන්. පිලිකුල් සහ නොපිලිකුල් දෙකම දුරු කළා උපේක්ෂාවෙන් ඉන්න කැමති නම් එහෙම ඉන්නත් පුළුවන්. කැමති විදිහට සම්පූර්ණයෙන්ම බාහිර ලෝකය තමන් කැමති විදිහට දැම්මේ පාලනය කරන්නේ. සම්පූර්ණයෙන්ම දුක එන්නේ තමන්ගේ අභ්‍යන්තරයෙන්. බාහිරින් නෙවෙයි. දැන් අපි කියමු ගෑනු කෙනෙක් ඉන්නවා. අම්මා කෙනෙක් ඉන්නවා. අම්මගේ පොණ්ඩේ ආදීන පිටිපස්සෙන් කවුරු හරි. අම්ම දැක්කේ නෑ. අම්ම දැන් කියනවා දුකයි නෑ. අම්ම බලනවා. බලනකොට තමන් තියෙන එකම සුරතල් ප්‍රධානේ කොණ්ඩෙන් ඇද්දි. දැන් කේන්තියද? කිසිම කේන්තියක් නෑ. දුකන් බැරි වෙලාවත් අර කොණ්ඩේ යන්නපු ගෙදර අමනාප එළින කෙනෙන්න නම තියෙන උසාවිදී බලන්න. එතකොට දුක හෝ සැප ආවේ ඒ බාහිර දෙයින් නෙවෙයි ඇත්තෙන්ම. ඒ අදිනකින් කායික වේදනාවක් එනවා. කායික දුකක් එනවා. නමුත් දෝමනස්සය එන්නේ මනසින්. ඇසට, කනට, නාසයට, දිවට, මනසට මේවට බාහිරින් දුකක් එන්නේ නැහැ. බාහිරින් දුකක් එනවා නම් ඉන්නේ කයට විතරයි. හැබැයි ඒ කයට එන දුක ඉක්මනටම එන්න අවසන් වෙනවා. ඊතුරු ටික දෝමනස්සය තියෙන මනසින්. දෝමනස්සය බාහිරින් එන්නේ නැහැ. දැන් අපට අපි කියමු දැන් උදේ ඉඳන්ම හිසේ අමාරුවක් තිබ්බයි කියලා. හිසේ රදෙන් හිටියයි කියලා. ඇත්තටම උදේ ඉඳන්ම අපි හිසේ රදෙන් දුන්නේ. ඒ අතර hina una දානෙ වැළඳුව වෙන වෙන දේවල් කළා. ඒක මතක් වෙච්ච වෙලාවෙ විතරයි අපි දුක් විඳවන්නේ. දැන් අවුරුදු 10ක් රෝගෙන් හිටියාගෙන අවුරුදු 10ම දුකෙන් හිටියේ නෑ. ਉਹ මල ගෙවල්වල ගියා, මගුල් ගෙවල්වල ගියා, පාටි වලට ගියා. ඔක්කොමඩ මත රෝගේ තියාගෙන ගියා. ඒ යන වෙලාවේ දුකක් නෑ මනසට. කායික දුකුණක් දැනෙන්නේ ඒක සිහි කරන මොහොත විතරයි. ඒක දිගටම අඛණ්ඩව තියෙන්නේ නෑ. මෙන්න මේක හරියට තේරුම් ගත්තොත් හොද බාහිර දුක් දෙක නිදහස් වෙන තුරු. මෙන්න මේ වගේ මහා දහමක් තියාගෙන තමයි ඇත්තටම අපි දුක් විඳිනවා නම් විඳින්නේ. යමක් අපි සිහිගෙනවට අපට දුකක් විඳිනවා නම් විඳින්නේ අපි ඒ බාහිර දෙයින් නෙවෙයි. අපේ තුල තියෙන අවිද්‍යාව නිසා. ඒක සාධාරණයේ සඳහන් කරන්නේ ඔබට කෙනෙකුට එකවරක් බනින්න පුළුවන් ඔබට. හැබැයි ඊළඟට ඔබ බැනුම් අහන්නේ ඔබේ මනසින්ම. ඒ නිසා එකවරයි කෙනෙක් බනින්නේ. එකවරයි වේදනාවක් එන්නේ. ඊළඟට වේදනාවක් එන්නේ. ධර්මයේ මෙනෙහි කරනකොට මේ පැත්තට අවධානය යොමු කරනකොට මේ දුක සමන්ත වෙන්නේ නැහැ. මේක. ඔව්. මේකම හිතේ තියෙනකොට ඒක දිගින් දිගට මේ කාලාල සිටුවේ පහළ. ඒකෙන් දුක එනවා. අර මොන වෙන පැත්තට ගිය ගමම්ම අර දුකේ සමන්ත වෙන්නේ නැහැ. ඒ නිසා කායික දුක සමන්ත පාලනය කරගන්න පුළුවන් මේ විදිහට මනස තමන් පාලනය කරගත්තා. එතකොට අපි මේ සඳහන් කළේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තියෙන කාරණේ. මොකද්ද? අනුත්තර ඉන්ද්‍රිය භාවනාව, සේක ප්‍රතිපදාව සහ භාවිත ඉන්ද්‍රිය කුද්දලාගේ ලක්ෂණ. ඊළඟ අනිත් කාරණේ තමයි මේකේ උපරිම ලක්ෂණයක් විස්තර කරන අපි කලින් සඳහන් කළා කිංසුකෝපම සූත්‍රයේ. කිංසුකෝපම සූත්‍රයේ සඳහන් වෙනවා කොහොමද නියම විදියට සිහියෙන් ඉන කෙනෙකුගේ ජීවිත අධ්‍යක්ෂණය වෙන්න ඕනේ කියලා. ඒක කලින් බොහොම කෙටියෙන් කිව්වේ. කොහොම ලක්ෂණ කතාවක් ඒක. මොකක්ද ඒ කතාව? ගමක් තියෙනවා, නගරයක් තියෙනවා. ඒ නගරේ වටේට ලොකු ප්‍රාකාරයක් තියෙනවා. ඒ ප්‍රාකාරයේ දොරටු 6ක් තියෙනවා. ඒ දොරටු 6 යන පාරක් තියෙනවා නගරේ මැදට. නගරේ මැද හතරමං හන්දියක් තියෙනවා. ඒ හතරමං හන්දියේ නගර හිමියා ඉන්නවා. එක්තරා දූතයන් දෙදෙනෙක් මේ මාර්ගය තුලින් දොරටු පාරයාගේ දැඩි අධීක්ෂණ යටතේ මාර්ගයේ දිගේ නගර මැදට ගිහිල්ලා නගර හිමියාට පණිවිඩයක් දීලා, පණිවිඩය සිද්ධ වෙච්ච විදිහටම දීලා ඒ ගියපු පාරෙන්ම ආයි පිටවෙලියා. මේක තමයි කතාව. මේ කතාවට උපමා කළේ මොකද්ද? මේ නගරය මොකද්ද? මේ නගරය තමයි මවගේ පෝෂණයෙන් සහ ආහාරයෙන් ලැබිච්ච මේ දේවල් වලින් සකස් වෙච්ච අපේ මේ වටිනාම දේ. මොකද්ද? මේ ශරීරය තමයි නගරය. අන්නේ නගරයේ මැද තියෙන හතරමං හන්දිය වගේ මේ ශරීරය සකස් වෙච්ච සතරමහා භූත රූප පඨවි ආපෝ තේජෝ වායු. මේ නගරයේ මැද ඉන්න නගර හිමිය තමයි විඥානය කියලා කියන්නේ. ඒ නගරයේ දොරටු වල ඉන්න දොරටු පාළුව තමයි සතිය කියලා කියන්නේ. ඒ නගරයට යන තියෙන පාර තමයි ආර්යසංගික මාර්ගය කියලා කියන්නේ. ඒ නගරය පාරෙන් නගරයේ දිගට යන තියෙන පාර යන දූතයන් දෙදෙනා තමයි සමත විදර්ශනා කියන දෙන්න. ඒ දූතයන් දෙදෙනා අරගෙන යන පණිවිඩය තමයි නිවනේ පණිවිඩය. නැත්තම් ඇත්තට රූපයක් දැක්කාම ඇත්තටම මොකද්ද වෙන්නේ කියන පණිවිඩය තමයි අරන් යන්නේ. ඇසට රූපයක් දැක්කනම් වර්ණ මාත්‍රය විතරයි අරන් ගිහිලා දෙන්නේ. ඒ රූපය මේ කෝපයක්ද, හාම්දුරු කෙනෙක්ද, ගියක්ද කියන එක දෙන්නේ ඒ වර්ණ රූපෙන් නෙවෙයි. ඒක මනසින් දෙන්න. කණෙන් ශබ්දයක් ඇහුණා නම් අම්මා කියලා, නැත්නම් අයියා කියලා, රෝසමල කියලා. ඇහුණු ගමම අපට රෝසමලක් නිර්මාණය වුණානේ. රෝසමල නිර්මාණය වුණා කියන්නේ මොකද්ද? ඒ අර දූත යෝරන් දීපු පාරෙන් ආපු පාරේ කියන අනිත් පැත්තෙන් ගිය වෙන පැත්තකින් ගිය. වෙනත් පැත්තෙන් යන්නේ නිකන් නෙවෙයි. අර නගර මැද ඉන්න නගර හිමියත් අරගෙන යනවා. නගර මැද ඉන්න නගර හිමියා නැමැති විඥානේ එළියට අරන් ගියොතින් ඉවර වෙන්නේ අතපය කුඩු කළ තමයි. ජරා මරණ ව්‍යාධිය උට දායද කළ තැන අවසන්. එනිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ මේ කිංසුකෝපම සූත්‍රයේ නියම විදියට සමති විදර්ශනාවලින් නිතරම කෙනෙක් කියනවා නම් සතර සතිපට්ඨාන තුල පිළිහිදලා ඒ තැනත්තාට ඇසෙන් රූපයක් දැක්කනම් දැක්ක විතරයි, දිට්ඨිය දිට්ඨමත් සං විතරයි. යමක් ඇහුණා නම් ඇහුණු එක දන්නව ශබ්ද මාත්‍රයක් විතරයි. ඇහුණු දේ හඳුනා ගන්නකොට දන්නව හඳුනා ගන්නෙ මනසින් කියන එක. ඊට පස්සේ බලනවා නම් බලන්නේ ඊටාම සීයේ. කණින් ඇහුණු දේ බලන්න නෙවෙයි ඔළුව හරවන්නේ, හිතින් දැකපු දේ බලන්න ඔළුව හරවන. එතකොට ඔහුට අනතුරක් වෙන්නේ. එතකොට මෙන්න මේ ඉන්ද්‍රිය හයම, ආයතන හයම ගැන ඊටාම සැලකිල්ලෙන් සිහියෙන් ඉඳිමින් ඉන්න කෙනාට තමයි දිට්ඨිය දිට්ඨමත්タン සුතේ සුතමත්タン වෙන්නේ. ඒ දැනත්තාට ආපු මාර්ගෙම පණිවිඩය දීලා යනවා බැහැලා නගර හිමියාට හානියක් වෙනවා. මෙන්න මේ විදිහට ශක්තිමත් නගර හිමියෙක් නැමැති විඥානයක් නිර්මාණය කරන තමයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. ඒක ලෙහෙසි නෑ. ඒක සුත්ති විඥාණයෙන් අසා දැනගෙන චින්තා විඥාණයෙන් නැවත නැවත සිහි කළා. භාවනාවේ ප්‍රඥාවෙන් සමත විදර්ශනා වශයෙන් යලි යලි අකණ්ඩව නිදිවරමින්, ඉන්ද්‍රිය සංවරයෙන්, ආහාරය මාත්‍රාඥතා ඇති කරගනිමින්, දුතංකාදී රකිමින්, සීලය ශක්මත් කරගනිමින් දැඩි යලි යලි මේ ගමන් මාර්ගය අපි ඉදිරියට වේගෙන් යන්නට ඕන. අන්න එහෙම ගිය කෙනාට තමයි ප්‍රධාන අනතුරු තුනකින් නිදහස් වෙන පුළුවන්කම තියෙන දිට්ඨ ධම වේදෙනිය වශයෙන්. ඒ මොනවද? ජරා, මරණ, ජාති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇයි සම්බුදුවරයෙක් ලෝකෙට අවශ්‍ය? ශාස්ත්‍රවරයෙක් ඇයි ලෝකෙට අවශ්‍ය? ඒ ශාස්ත්‍රවරයෙක්ගේ දහමක් ලෝකෙට අවශ්‍යයි කියන්නේ කියන කාරණා තුනක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඇයි ධර්මයක් ලෝකෙට අවශ්‍ය? හේතු තමයි මහලු වීම, මරණය, නැවත ඉපදීම කියන මේ කාරණා තුන. ඒ නිසා මේ කාරණා තුනේ මරණයෙන් පස්සේ නිදහස් වෙනව නෙවෙයි, මේ මොහොතේම අපට නිදහස් වෙන්න පුළුවන්. මේ දර්ශනයෙන්, මේ සති සම්පජඤ්ඤයෙන් හිටියොත් ඒ සඳහා තමයි අපි අප්‍රමාදීව ක්‍රියා කරන්න ඕනේ. මේ සඳහන් කරපු කරුණු වලින් අහන මොහොත තියෙද? මොන හරි අහන තියෙනවා නම් අහන්න. අපි ඔය සටහනේ කෙටියෙන් කරුණු සඳහන් කරලා තියෙන්නේ. ඒකම තමයි අපි මේ විස්තරාත්මකව කන්තිල් සාකච්ඡා කරන්නේ. ඉතින් ඔබ වහන්සේලගේ දැනුම දිනු වෙන අපි ඔය සාකච්ඡා කරන කරුණ ඇතැම්මිට නැවත නැවතත් හමු වෙනවා අපට. අනිත් දේශනාවලදී නැවත මුණ ගැහෙනවා. එතකොට තවත් පැහැදිලි වෙයි. ඉතින් අපට තියෙන කාලය හැටියට, විවේකයේ හැටියට අපි කරුණ ටිකක් ඉතින් සාකච්ඡා කරමුනේ. ඉතින් දන්න ප්‍රමාණය ඉතින් කරුණ කියලා දෙන්නේ. ඉතින් සමහර ජන හිතන වාසල මට කරලා දාන වෙලාවට ඇති නේද? එහෙමනොත් කියන්නේ හොඳයි. අද අප සාකච්ඡා කරේ සම්මා දිට්ඨිය ගැන. ලෞකික සාලෝකතර සම්මා දිට්ඨිය ගැන සාකච්ඡා කරන ගමන් අපි මිච්ඡා දිට්ඨිය ගැන කරුණු සඳහන් කළා. මිච්ඡා දිට්ඨිය කොටස් දෙකක් තියෙනවා. නියති මිච්ඡා දෘෂ්ටිය සහ මිත්‍යා දිට්ඨිය කියලා. මේ මිච්ඡා දිට්ඨිය ඇතිවන්නේ අසද්ධර්ම ශ්‍රවණයයි අයෝනිසව මනසිකාරයයි. සම්මා දිට්ඨිය ඇතිවන්නේ සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසව මනසිකාරයයි. එතකොට සම්මා දිට්ඨිය කොටස් දෙකක් තියෙනවා. ලෞකික සම්මා දිට්ඨිය, ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා. ලෞකික සම්මා දිට්ඨිය පදනම කම්මස්සකතා සම්මා දිට්ඨිය, ලෝකෝත්තර සම්මා දිට්ඨිය පදනම පටිසම්පාදයේ පිළිබඳ අවබෝධය. එතකොට ලෞකික සම්මා දිට්ඨිය තියෙනකොට අපි හැකිතා දුරට දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරනවා. ලෝකෝත්තර සම්මා දිට්ඨිය ප්‍රතිඵල විදිහට අපි හැකිතා දුරට සීල සමාධි ප්‍රඥා කියන නැත්නම් අරහත්න මාර්ගයේ හැසිරෙනවා අපි. මේක තමයි අද අපි සාකච්ඡා කළේ. ඉතින් අපි තව තවත් මේ ධර්ම මාර්ගය යනට අදිස්ථාන කරගන්නේ. මේ රැස් කරගත් සියලු පොණි ධර්මයන් අපි දෙවෙනටත් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං කරං. රැස්කරගත් මේ සීල පුණ්‍ය ධර්මයන්හි ඵලයෙන් අපටත් අප්‍රමාදීව මේ දහම තුළ ඉදිරියට සීල සමාධිය ආදී ගුණධම් සම්පූර්ණ කරන්නට සියලු ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පංචාච නින්දුක්ඛා භයං පංචාච නිම්බයා සෝකම් පංචාච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා. සොවින්තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැමදෙනාටම කරවන්න සරණයි.